සංසාර සාරෝග විනීත නිසං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේර පං සොන්න තනුම්පලාසං සංලාපදේසින් පනමේ විසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනෙහි 2024 වර්ෂයේහි නිකිනේ පොහොය දිනේ වෙනුවෙන් සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනටයි පින්තුන් මේ සහභාගී වී සිටින්නේ. අද අපමෙහිදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මජ්ඣිම නිකායෙහි උපරිපාණාසිකේන කායගත සති සූත්‍රය. ශරීරය අනුව සිහිය පවත්වීම පිළිබඳ වූ දේශනාවයි අද අප තේමාව බවට පත් කරගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මකාරණ අතරින් අපේ ජීවිතයට අතිශය වැදගත් කාරණයක් විදිහට දේශනාවක් විදිහට ඉගැන්වීමක් විදිහට උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ කායගත සතිය. අපේ ශරීරය පිළිබඳව සම්පූර්ණ අවධානය සිහිය හා නොවන යෙදවීම පිළිබඳවයි දේශනා කරලා තියෙන්නේ. අනෙහිදී පින්නතුනි අප දැනගත යුතු කාරණා ගණනාවක් තියෙනවා. එකක් තමයි අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය මේ වෙලාවේ කොහොමද තියෙන්නේ සහ ඒ නෝනින් කොහොමද අපි බලන්නේ සහ අපේ ශරීරයෙහි සිත නොපිහිටන විදිහට ඊට වඩා ඉහළ තලයකට අපේ සිහිය හා නුවණ අප තබා ගන්නේ කොහොමද කියන එකයි මේ දේශනාව ඔස්සේ අප තේරුම් ගන්නට ඕන. පින්තුනි අපට ජරා මරණ ආදී යම් කිසි දුකක් එනවා නම් එවැනිම බාහිර පුද්ගලයන්ගෙන් යම්කිසි දුක් පීඩා එනවා නම් ඒ එන්නට ප්‍රධානතම හේතුව තමයි රූපේ පිළිබඳව තියෙන අපේ අවිද්‍යාව, වැරදි අදහස, මෝහය කියන කාරණය. ඊටාම සරලව කියනවා නම් අප ලෝකයක් තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ ඇසට රූපයක් පෙනෙලා ඒක නිරුද්ධ අවස්ථාව. ඒ වගේම කනට ශබ්දයක් අහලා ඒක නිරුද්ධ වෙච්ච අවස්ථාව. නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, ශරීරයට පහසක් කියන මෙන්න මේ ආයතන පහ නැත්නම් රූපයේ කියන ස්ථානය ඇස, කන, නාසය, දිව, ශරීරය කියන අභ්‍යන්තර ආයතන රූප පහත් ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ කියන බාහිර ස්පර්ශ පහත් කියන මෙන්න මේ අභ්‍යන්තර ආයතන පහත් බාහිර ආයතන පහත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන අවස්ථාවක අප මනෝවිඥාණයෙන් ලෝකයත් එක්ක ගනුදෙනු කරන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. හැබැයි ඒක අපි දන්නේ නැහැ. අපි හිතන්නේ අපි දැකපු අහපු දේවල් මේ වෙලාවෙත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒ වාහිනී ලෝකයේ කොතන හරි තැනක ඒ විදිහටම තියෙයි කියලා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේ අවිද්‍යාවෙන් අපි සම්පූර්ණයෙන්ම හිත මුදවා ගන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. එතකොට මෙතෙන්ට අපට ඍජුවම සිත තියාගන්න පුළුවන් නම් වේගයෙන් අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. වැරදියක් තියා බාහිර කෙනෙක් ගැන මෛත්‍රිය වඩනවා අවශ්‍ය නැහැ. බාහිර කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙලා එයාගේ අමනාපය දුරු වෙන්න ඕන කියලා මෛත්‍රී වඩන්නටත් ඕන. අප බාහිර පුද්ගලෙක් මේ අවස්ථාවේ ඒ විදිහටම තියනවා කියලා හිතන නිසා. හැබැයි ඒක මෙවන සම්පූර්ණ නිරුද්ධ මොහතක මම මේ සම්පූර්ණ කටයුතු කරන්නේ ඒක නිරුද්ධ තැනක මනංච පටිච්ච ධම්මේ ජෝපජති මනෝවිඥාන කියන අවස්ථාවෙන් කියලා දැනගත්තොත් එතනෙම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේක දවසකට එක විනාඩි පාගි ගානේ හරි හිතන්න. රූපයක් දකින්න වෙලාව, සම්මයක් අහන වෙලාව, කන සුවඳක් ඉඳින වෙලාව, දිවට රසයක් දැනෙන වෙලාව, කයට පහසක් දැනෙන වෙලාව, ඒ දැනෙන හැම වෙලාවෙම හිතන්න මේ රූපේ නිරෝධයක මොහොතක මේ මනෝවිඥාණයෙන් ගනුදෙනු කරන අවස්ථාවක් කියලා. අපි නිතරම භාවිත කරන ඉතාම සරල උදාහරණය, අපි කෑම ටිකක් කනකොට අපි පිඟානේ තියෙන කෑම දිහා බලාගෙනනේ කෑම කන්නේ. එතකොට රසයක් එනකොටම හිතන්නේ මේ පිඟානේ තියෙන කෑම ටිකේ දැන් රසය එන්නේ කියලා නේද? ඒ නිසා තමයි අපි පිඟානේ තියෙන කෑම ගැන මෙච්චර කතා කරන්නේ. අනේ කොච්චර රහද මේ කෑම, කවුද යුවේ, මට ටිකක් දෙන්න පුළුවන්ද මේ ගෙදරක් අරන් යන්න, ඊළඟ දානෙටත් මේවා මුගෙන්න පුළුවන්ද? මේ මුවා කතා ටිකක් අපිට නිර්මාණය වෙන්නේ ඒ මේ වෙලාවේ රස දැනෙන කෑම කොතනද තියෙන්නේ කියලා දැන තියෙන්න. මේ වෙලාවේ ඒ රස දැනෙන කෑම කොතනද කියලා දැනගත්තොත් අපටම අපිගෙන ලොකු ලැජ්ජාවක් හිතෙනවා. මේ කටේ තියෙන කෑම ටිකට නේද මෙච්චර මේ ਵਿਚාරයන් කර කර මේ මහා ලොකු සාකච්ඡාවක යෙදෙන කියලා දැනගත්තොත් ඇත්තටම අපි මුවාක් නිහඬ වෙනවා. හැබැයි අපි ලෝක සම්මතිය ඉක්මවන්නේ නැහැ. අපි ලෝක සම්මතයට අනුව කටයුතු කරන අනිත් කෙනෙක් කතා කරනකොට අපි එහෙම තමයි කියලා කියනවා. ලෝකයෙන් දෙයක් අපි ගැටෙන්නේ යන්නේ නැහැ. හැබැයි අපි මේ යථාර්ථයේ තීරණ අරගෙන කටයුතු කරනවා. පින්නතුනි මේ උපමා තමයි අපේ සම්පූර්ණ ජීවිත අත්දැකීම කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට එක විටම යන්න පුළුවන් කෙනෙකුට ඉතාම බුද්ධිමත් කෙනෙක් දැක්කොත් බුදුහාඳුරෝ ඍජුවම මේ කාරණේ තමයි දේශනා කරන්නේ. වාහ නොනැති කෙනෙක් දැන් මෙතනත් ඒ වගේ පින්නතුන් ඉන්නෝනේ. වාක්‍ය ගැන කියාගෙන යමක් කිව්ව ගමන් එක විටම ගැඹුරටම තේරෙන අය. අන්න ඒ වගේ කෙනෙක් කියලා ඔබට ඔබ ගැන හිතනවා නම් මේක තමයි ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. දිට්ඨේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. මෙන්න මේ තමන් දැකපු අහපු දේවල් මේ වෙලාවේ නිරුද්ධ වෙලා අතීතයට ගිහිල්ලා තියෙන්නේ කියලා දැනගත්තොත් ඒක නොවේ මෙනෙහි කරොතින් ඒ විතරක් නෙවෙයි ඒ මෙනෙහි කරන කාරණය තමයි බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ. ඒක තමයි බුදුහාමුදුරගේ ඩිස්කවරි එක. ඒක තමයි බුදුහාමුදුරුවෝ සාක්ෂාත් කළේ කියලා දැනගත්තොත් අන්න ඒක පුහුණු කිරීමෙන් තමයි ජීවිතයේ ඉක්මනටම දුක නිදහස් වෙන පුළුවන් කියන විශ්වාසය ශ්‍රද්ධාව ඇති කරගත්තොත් අපි වේගයෙන් මෙතෙන්ට එනවා. කොයිතරම් වේගෙන් එනවද කිව්වොතොත් මෙතන මේ අවංග ශ්‍රද්ධාවක් තියෙනට ඕන. දැනුවත්කම විතරක් තිබෙනවා. මේක දැනගෙන හා හොඳයි කියලා ඔලොවහල යන්න පුළුවන්. අනේ හරි හොඳ බණක් කියලා යන්න පුළුවන්. නමුත් අභ්‍යන්තරේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ආයෙලඟ දවසේ තායි සුබුරු දිනෙටමයි ආයෙ හොඳ බණක් කියලා ආයෙ යනවා. හැමදාම සිල්ලනන් එක තමයි කරන්නේ. හැබැයි ඒක නෙමෙයි පිනුතුනේ වෙන්නට ඕන. මෙන්න මෙත්ත මේක තමයි අපට දුකේ නිදහස් වෙන තැන කියන දැඩි විශ්වාසයෙන් ශ්‍රද්ධාව කියන්නේ මේකට. සන්නාහි තථාගතස්ස බෝධි කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට. අන්න එහෙනම් මෙන්න මේක තමයි Taman දවසට වැඩිපුර වාරයක් හිතන්නේ. ඒ හිතන්න හිතන්න තමගේ කතාව, භාෂාව, වචනය විශාල පරිවර්තනයකට ලක් වෙනවා. කලබල ගැතිය හොවා කඩ වෙනවා. තමන්ගේ ළඟ තියෙන අගොන දුර්වලකම් දුරු වෙන්නේ වැඩි වෙනවක් යන්නේ. ඉතාම ඉක්මනින් ඒ සියලුම වැරදි වේගෙන් හදාගෙන අර කරණීය මෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික තමන්ගේ ජීවිතයේ ප්‍රතිපදාවට පත් වෙනවා. සක්කෝ, උජෝච, සෝජෝච, සුවචෝ, මුදු, අනතිමානි, සන්තුස්ස, සුභර, අප්පකිච්ච, සල්ලහ, භවති, සන්තිඳුරෝච, නිපක, අපතබ්බෝ පුලිස්වානන යුද්ධෝ ඔහොම ගිහිල්ලා අන්තිමට කොතෙන්ද යන්නේ නැච කුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ කරයපදයන් නොනිතයි දොස් කියන එක සොළු වර්ධක්වත් නොකරින තරමට තමන්ගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම විශාල පරිවර්තනයකට ලක් වෙනවා. ඒ විතරක් නෙවෙයි යන්නේ ගමන් මාර්ගයේදී එකාතකින් අපේ ඔළුවේ හිතෙහි මේ දැනුම තියාගෙන අනිත් අතින් භාවිතයෙන් මේක සමත විදර්ශනා විදියට වඩන ගමන් අනිත් අතින් හදවතෙහි සම්මා සංකප්ප තියෙනට ඕන. නෙක්ඛම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම සංකප්පය කියන්නේ පංචකාමයෙන් වෙන්වීම. තමන්ට යම් දෙයක් අත්හරින්න පුළුවන් හැකියාව. ඒක කොච්චර ඉහළ තලයකට යනවද? ඔබට ඉන්නේ එකම දරුවා හරි මේ දහම වෙනුවෙන් කැප වෙන්න කියලා උත්සාහ ගත්තොත් එදාට ඔබ අවසර දීලා සෙත් පතනවා. මේ දහම තේරුම් අරගෙන දරුවා කිව්වොත් අනේ අම්මේ අනේ තාත්තේ මට තාස්සෙන් එක ප්‍රැක්ටිස් කරන්න කියලා. ආහා පිස්සු කතා කරන්න එපා. ඔය වැඩ ටික කරලා ඉන්න නාගුණාට පස්සේ අපි වගේ ගුණ ප්‍රැක්ටිස් කරන්න කියලා කිව්වොත් ඒ කියන්නේ ඔබ මේ දහම තේරුම් අරන්නේ නැහැ. ඔබ කැමති ඔබේ දරුවා ඔබටත් වඩා ඉක්මනින් මේ දුකෙන් එදහස් වෙන කැමති ඒ දරුවා ඕනම වෙලාවක මේ දහමට එළඹෙන කැමති නම් ඒ දරුවාටත් මේ වරක් ප්‍රසන්න ලබා දෙන්න. එතකොට ඔබේ දරුවා ඔබට පරිත්‍යාග කරන්න පුළුවන් නම් ශාසනික ධර්මයට ඔබට වෙන කරන්න බැරි පරිත්‍යාගයක් නැහැ. අනිත් ඒවා ඔක්කොම ඊට වඩා පල්ලෙහා යනවා. දරුවෙක් ධර්ම වෙනුවෙන් කැප කරන්න පුළුවන් කියන එක ඒක සරල දෙයක් නෙමෙයි. ඇතැමිට ඔබ මහණ වෙන කැමති වෙයි. හැබැයි ඔබේ දරුවා මහණ වෙන දෙන කැමති නැහැ. ඒ තරම් දෙයක් අපේ ඇති වෙලා තියෙන අපිට මෙතෙන්ට ශ්‍රද්ධාව නැති නිසා පේනතුනි. දරුවෝ එක්කෙනෙක් නෙවෙයි දරුවෝ හත් දෙනෙක් ඉදියත් ඒ හත් දෙනාම හෝ මේ දහම පිළිපදින කැමති වුණොත් ඒ දරුවාට නිවන ප්‍රසන්න ලබා දෙන මේක තමයි නෙක්ඛම් මේ කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි අව්‍යාපාද සංකප්ප මෛත්‍රිය තමන්ගේ දරුවා දෙස බලන ආකාරයෙන් බලන හැම දෙනා කෙරෙහිම. අහිංසා සංකප්ප කිසිම කෙනෙකුට හිංසාවක් කරන්න තියා කයින් වචනේ නෙවෙයි සිතිවිලි මාත්‍රයකින්වත් නැපරෝ කරන්නිකු බේත ආදි වශයෙන් සඳහන් කළා තියෙනවා. වෙනත් කෙනෙක් රැවටීම ඉඳන් වෙනත් කෙනෙකුට කායික මානසික පීඩාවක් කිරීම දක්වා වූ කිසිදු දෙයක් තමන්ගේ ජීවිත තුළින් කරන්නේ නැහැ තමන්. මේක තමයි ආවේදනික පැත්ත, affective පැත්ත. එක පැත්තකින් cognitive පැත්ත, ප්‍රඥාන පැත්ත, අනිත් පැත්තෙන් affective ආවේදනික පැත්ත, emotional පැත්ත, අනිත් පැත්තෙන් psychomotor කියපු විදිහට මනෝචාලක ක්‍රියාකාරීත්වය, වචනය හා ශාරීරික ක්‍රියාකාරීත්වය, මනස මෙහෙයීම. මෙන්න මේ තුනටම අපි වෙනතුනි සම්පූර්ණ කැප වෙනවා මේ දර්ශනයත් එක්ක. මේකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට අන්නේ ගමන් මගේ ප්‍රධාන කාරණයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණට විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ කරුණු හතර අපේ ජීවිතය තුළ දිනු වෙනවා. අද අපි ඊටාම වැඩගත් සූත්‍රයක් මේ සාකච්ඡා කරන්නේ මුළු සම්බුද්ධ ශාසනයම එකට කැටවෙන ස්ථානයක් මේක. මේක කොච්චරද වටිනවද කියන එක තේරෙන්නේ මේ සූත්‍රයට අදාළ තේමාව නැත්නම් කායගත සතිය පිළිබඳව ආනන්ද හඳුරු කියපු ප්‍රකාශය. ලස්සන ප්‍රකාශයක් තියෙනවා. අබ්බතේත සහායස්ස අතීතගත සත්තුනෝ නති ඒකාදි සංවිත්තං යථා කායගත සති. ඒක තේරුම තමයි සමීපව හිටිය මිතුරන් නැති වූ කල්ලි ශාස්ත්‍රවරයා පිරිනම් පාපු කල්ලි මට එකම පිළිසරණයි තියෙන්නේ ඒ තමයි කායගත සතිය. ආනන්ද හඳුරන්න ඉතින් හොඳම කල්යාණ මිත්‍රයෝ සරුණ හඳුර මොගලන් හඳුර පිරුණට ආවා. බුදුරජාණන් වහන්සේ පිරුණට ආවා. පෙරම්බර වහන්සේ කියනවා ආනන්ද හඳුරෝ මගේ හොඳම මිතුරා මට දැන් අහිමි වෙලා. මගේ ශාස්ත්‍රු මහන්සිය මට අහිමි වෙලා. අන්‍ය අහිමි වෙච්ච කාලෙක මට මේ කායගත සතිය හැර වෙන යහළුවෙක් පෙර පිළිසරණක් මට නැහැ කියලා. ඊළඟට කියනවා යේ පුරාණ අතීතාතේ නැවේතින සමේතිමි. සජ්ජ ඒකෝ ජහයාමි වස්සු හේකෝව පකිම. මගේ අතීත මිතුරන් දැන් නැහැ. මගේ යාළුවෝ දැන් නැහැ. දැන් ඉන්නේ අලුත් කට්ටිය. අලුත් කට්ටිය මං ගැන දන්නේ නැහැ. අලුත් අය දැන් මාත් එක්ක ඉතර යාළුවෝ නැහැ. පරණ යාළුවෝ දෙක මැරිලා ගිහිල්ලා අලුත් යාළුවෝ මාව හඳුනන්නේ නැහැ. මාව ගණන් ගන්නෙත් නැහැ. අන්න එවැනි අවස්ථාවක් හරියට පක්ෂියෙක් වැස්ස වෙලාවේදී වැස්සෙන් බේරෙන්න කුරුල් කූඩුවට කැදලට එන වගේ මම මගේ පරණ මිතුරන් නැතිව කල්හි අලුත් මිතුරන් මාව නොසලකා හරින කල්හි මමත් අර කුරුල්ලා කැදලට එන වගේ මාත් මේ කායගත සතිය නැමැති භාවනාවට භාවනාව නැමැති කුරුළු කූඩුවට මම ඇවිල්ලා ඒක විවේකීව ඉන්නවා කියලා. මේක තේරුම් ඔබට කොච්චර තේරෙනවද මම දන්නේ නැහැ. මේක තේරුම් ගන්න හරි සංවේදී බවක් ඇති වෙන්නේ. අපට කාලයක් යනකොට අපි හොඳම මිතුරන් නැති වෙලා නෙන්නේ. ඒ පරණ මිතුරන් අපිත් එක්ක ආවනාප වෙන්නේ නැහැ. අපි බැන්නත් ගැහුවත් එයාගේ හැරිම යාළුවත් පස්සේ මෙනවා අපිත් එක්ක. දැන් අලුත් යාළුවෝ එහෙමද? ඒ කට්ටිය නැ ඒක වචනේම වෙච්ච ගමන් යාළුවා මිවරේ ඔක්කොම. ආයි පැත්තවත් බලන්නේ. ඒක තමයි අලුත් යාළුවෝ කියන්නේ. මේක තමයි ස්වභාවය. මේකට අපි කලකිරෙන අවශ්‍ය නැහැ. අන්න ඒ බාහිර කෙනෙක් ගැන අපිට විශ්වාසයක් කියන්න බෑ. අන්න එහෙනම් අපි කවුරු ගැනද විශ්වාස තියනට ඕන? අප විශ්වාසයේ තියෙනට ඕන ධර්මය ගැන, සතිපට්ඨානය ගැන, කායගත සතිය ගැන, අපට තියෙන කුරුළු කෝඩුව නිදහසේ ඉන්න තියෙන කැදල්ල වගේ තමයි සතිපට්ඨානය, සතර සතිපට්ඨානය, යතර විශේෂයෙන්ම කායගත සතිය කියන කාරණාව. සරුවත් මාහිමියන් වහන්සේ පිරිවන් පාප අවස්ථාවේදී ආනන්ද හඳුරෝ අතිශය සංවේගයට පත් වෙනවා. උන්වහන්සේ කියනවා ස්වාමීන් මට දිසාවන් නොපෙනී ගියා කියලා. අපි කියන හැටියට සාමාන්‍ය කියන විදිහට කියනවා නම් අපි කියන්නේ උතුරු දකුණ පේනතෝ ගියා කියලා. ඒ කතාව එහෙම ආනන්ද හඳුරෝ කියනවා. බුදුහාඳුර මට උතුරු දකුණ පේනතෝ ගියා. සරුවත් හාඳුරෝ කියනට පහවා කියන කාරණා හොර පස්සේ. බුදුහාඳුර සඳහන් කරනවා ආනන්ද මම ඔබට කොයිතරම් ධර්ම දේශනාවලදී කියලා තියෙද මේ තමන් ප්‍රියමනාප සියලුම දේවල් වලින් මේ වෙලඳ සිදු වෙනවායි කියනවා. කොසයිනම මේක දන්නවා. ඒ වුණත් සරුත් හාඳුරාගේ ළඟ කිවිචේ ගුණය නිසා මට මේ සංවේගීය වේදනාව තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර්ථ දීපා විහෙරත ආනන්ද සරණාන අඤ්ඤ සරණා. ධම්ම දීපා වික්කවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණා. මහණෙනි ආනන්දේ සිත පහනක් කරගෙන ඉන්න. සතිපට්ඨානේ ධර්මයේ පහනක් ප්‍රදීපයක් ආලෝකයක් අයිලන්ඩ් එකක් ලෑන්ඩ් එකක් කරගෙන ඉන්නේ. ඥාන සරණ වෙන කිසිම කෙනෙක් ගැන විශ්වාසය තියෙන්න එපා. වැරදියක් තියා බුදුරජාණන් වහන්සේ භෞතික වශයෙන් මඩ ඉන්නවා. සරුවත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, චිත්තගෘහපතිතුමා, අත්තහලවක අනාථපිණ්ඩික සිටුතුමා මේ වගේ යාළුවෝ මට ඉන්නවා කියලාවත් මෙච්චර කල්යාණ මිත්‍ර යාළුවෝ බාහිර එනවයි කියලාවත් බාහිර භෞතික දෙයක් මත යැපෙන්න එපා. අන්න ඒයත් පුහුණු කරපු මේ ධර්මයේ මත මේ යැපෙලින් නැහැ කියලා සඳහන් කරනවා. මෙන්න මේක ඇතුළේ තුනේ ධර්මයේ ස්වභාවය. ඉතින් අන්නේ පිළිසරණට ඉක්මනට මෙන්නට ඕන අන්නේ එන විදිය තමයි මේකෙන් කියන්නේ. පෙනුතුනි මේ කායගත සතිය ගැන බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ විශේෂ දීර්ඝ ප්‍රකාශයක් කළා තියෙනවා. අංගුත්තර නිකාය කියන ග්‍රන්ථයේ පළවෙනි කොටස පුලුවන්කම ලැබුණොත් බලන්න කායගත සතියට වෙන් කරපු කොටස. යම් කෙනෙක් කායගත සතිය පුහුණු කරනවා කියලා කියන්නේ එයා අමෘතයේ භුක්ති විඳිනවා කියලා. අමා පැණි, මී පැණි බොනවා වගේ කියලා. යම් කෙනෙක් කායගත සතිය වඩන පරකු කරනවා කියලා කියන්නේ අමෘතය බොන්න පරකු කරනවා කියන එක. යම් කෙනෙක් කායගත සතියට අකමැතියි කියලා කියන්නේ එයා අමෘතය රස විඳින අකමැතියි කියන එක. යම් කෙනෙක් කායගත සතිය ප්‍රමාද කරනවා කියලා කියන්නේ මේ අමෘතයේ රස විඳ ගන්න පරකු කරනවා කියන එක. කායගත සතිය කියලා කියන්නේ පින්නොතේ මෙතන කායන පස්සනම කියන එක. නැත්තම් කායේ කායන පස්සේ විහෙරද කියපු විදිහට කායේහි කයano බලමින් වාසය කිරීම. The contemplation of physical body. ඒක එකතකින් ආස්වාද ප්‍රසආස ගැන සිහින් ඉන්නවා. අනිත් එක සතර ඉරියව් ගැන සිහින් එනවා. ගතේ චිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති. අනිත් පැයෙන් කරන තමන් සිදු කරන සියලු කායික වාචික ක්‍රියාවල් ගැන සැලකිලිමින් ඉන්නවා. අනිත් පැත්තෙන් කෙස්ලොම් නියදත් ආදී ශරීරයේ කොටස් ගැන සැලකිලිමින් ඉන්නවා. අනිත් පැත්තෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ මූලික ධාතු ගැන අවධානයෙන් ඉන්නවා. අනිත් පැත්තෙන් තමන්ගේ ශරීරයේ මියගියාට පස්සේ සිදුවන කාරණා ගැන ටිකෙන් ටික මේක දවස් දෙකක් ගියාම මොකද්ද වෙන්නේ ටික ටික ඉදි වෙනවා. ඊට පස්සේ නිල් පාට වෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික ලේ වැගිරෙනවා. සත්තු මේ කොටස් කඩාගෙන යනවා. පනෝ දානවා. ඔහොම ගිහලා ඇට සැකිල්ලක් වෙලා අවසානයේදී වැල් හැට බවට කුඩාවට ගිහිල්ලා අවසානයේ දෝලි බවට පත්වීම දක්වා වූ මේ අපේ ශරීරයේ අනාගත ඉරණම ගැන වර්තමානයේ සිහි කරන අවස්ථාව නවසීවතික. නැත්නම් දස අසුබේ විදියට ගන්නත් පුළුවන්. මෙන්න මේ විදියට තමන්ගේ මේ ශරීරයේ ස්වභාවය ගැන නුවණින් මෙනෙහි කිරීම සහ අන්න ඒ ශරීරයේ ක්‍රියාකාරීත්වයට මුල් වෙච්ච හේතු නුවණින් සලකා බැලීම. මේ ශරීරයේ කියලා දෙයක් මෙහෙම නිර්මාණය වෙලා තියෙන්නේ මෙහෙම ආස්වාස ප්‍රස්වාස චලන ආදී මේ දේවල් ටික සිද්ධ වෙන්නේ ආහාරය ගත්තු නිසා නේද? ආහාර සමදය රූප සමදය ආහාර නිරෝධ රූප නිරෝධෝ කියලා බලන එක. එතකොට පිනොතුනේ කාතකින් සතිපට්ඨානය වඩනවා. අනිත් පැත්තෙන් සතිපට්ඨාන භාවනා වඩනවා. අනිත් පැත්තෙන් සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා වඩනවා. බුදුරජාණන් වහන්සේ විභංග සූත්‍රයේ දේශනා කරනවා සතිපට්ඨානං වෝ භික්ඛවේ දේශිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදංච. මහණෙනි මා ඔබට සතිපට්ඨානයක් දේශනා කරනවා. සතිපට්ඨාන භාවනාව දේශනා කරනවා. සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව දේශනා කරනවායි කියලා. Dear monks, I explain you Buddha says mindfulness, mindfulness meditation and the path that leads to mindfulness meditation. Mindfulness in Buddhism is divided into three. One of them is mindfulness, keeping our attention in the present moment, in our body, feeling, mind, and mental formations. And mindfulness meditation, it belongs to vipassana bhavana, inside meditation, reflecting on impermanence, so arising and ceasing of our body, feelings, mind, and mental formation. And the third one, the path that leads to mindfulness meditation, or the Noble Eightfold Path. With the vision of the path, samadhi, the right understanding, we should have clear understanding, the path, vision. Vision is first, then vision. We should understand how suffering arises and how suffering ceases. Whenever we are ignorant, our mind is fixed in the material world. whenever we are mindful and wise, our mind is not fixed in the outside material world. We know very well the material world every moment arising and ceasing. Then we look at inside when we see or hear something in the external world. එතකොට මෙන්න මේ vision එක. මේක තමයි සම්මාදිටිය කියලා කියන්නේ. සම්මා සතිය mindfulness එක කියලා කියන්නේ හුදෙක් වෙන්කලගත් කරණයක් නෙවෙයි. ඒක අර ආර්ය ශ්‍රේණියක මාර්ගයේම අංගයක් විදියට තමයි යන්නේ. එතකොට පින්නතුනි හොඳට මතක තියාගන්න බුදුදහමේ අඩංගු කරුණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මොකක්ද මේ දෙක? එකක් තමයි පරලෝක සුගතිගාමී වෙන දේශනා කරපු කාරණා. ඒක බොහෝ විට දානය, සීලය, භාවනාව නැත්නම් සමත භාවනාවක් මුල් කරගෙන යන්නේ. දැන් අපි ඒක ගැන නෙමෙයි කතා කරන්නේ. එතකොට ඒක දැන් ඔබ හැමදෙනාටම විශ්වාසයක් තියෙන්න ඕන. මං කොයි වෙලාවෙ මිය ගියත් මං සුගතියකට යන කෙනෙක් කියන විශ්වාසය තියෙන්නට ඕන. ඒකට බයක් තියෙන්න බෑ දැන් තමයි ළඟ. මේ වන විට ඔබට දැනේ විශ්වාසයක් තියෙන්නට ඕන. මං කොයි වෙලාවෙ මිය ගියත් මම සුගතියේ මේ අද තියෙන තැනට වඩා ඉහළ තැනකයි මම ඉපදෙන්නේ කියන දැඩි ආත්ම විශ්වාසයක් තමඟලම තියෙනට ඕන. ඒ විශ්වාසයේ තමන්ට තියෙදි කියලා තමන්ටම චෙක් කරගන්න පුළුවන්. ඔබටම ඔබ ගැන හිතන්න පුළුවන් දැන් මේ ඉන්න තැනට වඩා ඉහළ තැනකට යන්න පුළුවන්ද කියලා. කොහොමද බලන්නේ? එකක් තමයි පංචශීලයේ අංග කොයිතරම් ඉහළ මට්ටමෙන් තමන් මේ වෙලාවට රකින්නවද? ඒක පළවෙනි කාරණේ. ඒ වගේම මේ පංචශීලයේ රකින්න දේ තමන් දවසට කොච්චර වාරයක් හිතනවද? ඊළඟට දැනට තමන්ට අයිති දේවල් ඔබේ ගෙදර, ධනය, දරුවන්, බඩමුට්ටු ටික ඔබට ඇස් දෙක පියවෙන මොහොතෙහි තමන්ගේ හිතින්ම අත්හරින්න පුළුවන් මානසිකත්වයේද තමන් ඉන්නේ? ඔන්න තමන් චෙක් කරගන්න. සිහි නැති වුණොත් කිසිම ගැටලුවක් නැහැ. ඒ සිහි නැති වෙන කලින් අන්තිම මොහොතේ ඔබ මේ වෙලාවේ විදියට ඉන්නවා නම් ඒක තමයි ඔබට බලපාන්නේ අවසානයේ. සිහි නැති වෙන කී අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි සිහි විකලෙන් එක එක දේවල් කතා කරන වෙලාව. ඒක නෙමෙයි මේ කියන්නේ. සිහි නැති වීම කියලා කියන්නේ කෝමා අවස්ථාවක්, බ්‍රේන් ඩෙත් එකක් වෙන අවස්ථාවක් මේ කියන්නේ. අන්න එවැනි අවස්ථාවකට පත් වෙන කලින් අන්තිම මොහොතේ ඔබ මේ මානසිකත්වයේ හිටියනම් ඒ කාලයේ පුරාම ඔබ අවුරුදු 10ක් බ්‍රේන් ඩෙත් එකේ හිටියත් ඔබ ඉන්නේ මේ මානසිකත්වයේ unconsciously ඉන්නේ ඔබ. ඔබට ඒක ගැටලුවක්. එතකොට මෙන්න මෙතෙන්ට හිත හදා ගන්න තමයි බුදුහාමුදුරේ දේශනා කළේ. සම්බ්බේ කීහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අභිනන්දච්චේති ධම්මං. සියලුම ප්‍රියමනාප දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්නට සිදුවෙන බව අභින්හන් අච්චරේකි ධම්මං. නිතර නිතරම මෙනෙහි කළ තියන කියලා. පින්නතුනේ විතරක් නෙවෙයි ඔබ ටිකක් වියපත් වෙන්න වෙන්න ඔබට මරණය කියන එක දුකක් නෙවෙයි පින්නතුනේ ඒක සතුටක් වෙනවා. දැන් බලන්න ඔබට කවුරු බෙහෙතක් දුනොත් සදාකාලෙම ජීවත් වෙන්න කියලා. සදාකාලෙම ජීවත් වෙන්න පුළුවන් බෙහෙතක් තියෙනවා බොන්න පුළුවන්. මෙන්න මේ ගාන දුන්නොත් කියලා ඔබ අරන් වෙල බොනවා නේද? ඔබ අවුරුදු 100ක් ඉඳී 200ක් ඉඳී 500ක් ඉඳී ඊට පස්සේ ඔබ තියෙන සම්බ සකල මනෝම දේ යන්නේ මට ඉක්මට මැරෙන බෙහෙත් දෙන්න කියලා. මේ සමන්ට කලකිරෙන ස්වභාවයෙන් නිදිලා අලුත් ජීවිතයක් ලස්සන ජීවිතයක් ලබාගෙන අලුත් තැනකින් පටන් ගන්න මේ විරාමයක් තමයි මරණය කියලා කියන්නේ. කොච්චර ලස්සනද මේ මරණ ශරීරයක් කරලා පරණ ගෙදරක් කරලා ඊට වඩා අලුත් ගෙදරක ලස්සන තැනක මීට වඩා හොඳ සමන් කැමති මිතුරු ටිකක් එක්ක අලුතේ ගමන ආරම්භ කරනවා. කොච්චර සතුටුයිද? පින්නතුනි ඔබ හරියට පින්කම් කළා නම් බලන්න සංඛාර උපදී සූත්‍රයේ. සංඛාර උපදී සූත්‍රයේ දේශනා කරනවා ඔබ මිය ගිහිල්ලා ඔබට ඉපදෙන තැන, ඉපදෙන රට, ඉපදෙන කුලය පාව ඔබට තීරණය කරන්න පුළුවන් කියලා. ඒක මරණ පස්සේ තීරණය කරන තැනක් නෙවෙයි. ඒක තමයි ජීවත් වෙන කාලෙම තමන් යන තැන ගැන තමන්ට සම්පූර්ණ විශ්වාසය තියන්න පුළුවන්. හැබැයි නිකන් හිතුවට විතරක් බෑ. ඒ සඳහා තමන්ට ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව ඉහිලම තියෙනවා. You should have five qualities in the maximum level. Confidence or sannaha, sila or virtue, sutta or understanding of the dhamma, dana or chaga generosity, and panya wisdom. You should maintain, you should develop these five qualities in the maximum level. If you have these five qualities in the maximum level, it says that you will have a better life after you die. එනිසා පිනතුන් මරණය කියන එක අසුභවාදී දෙයක් නෙවෙයි. ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙකුට, මාර්ගඵලලාභී උතුමෙකුට, රහතන් වහන්සේ කෙනෙකුට ජීවිතය මරණය කියන පිනතුනි අතිශය සතුටුදායක අවස්ථාවක්. ඒක අවමංගල්‍යයක් නෙවෙයි. ඒක අවමංගල්‍යයක් නෙවෙයි. ඒක පිනතුන් මංගල්‍යයක්. මංගල කාරණයක්. මේක නැවත නැවතත් හිතන්නේ ඒක අවමංගල කාරණයක් වෙන්නේ කාටද? ඒක අවමංගල කාරණයක් වෙන්නේ තමන්ට ජීවිතේ සතුට විඳින දේවල්, ආධ්‍යාත්මික දේවල් තමන් කරගෙන නොහිටියොත්. තමන් තන්ති මොහොතේ බයයි මේක දාලා යනකොට මීට වඩා පල්ලේ හැතැනට යන්නේ නේද කියලා බය වෙන්නේ, කෑ ගහන්නේ, හඬන්නේ, වැළපෙන්නේ මෙන්න මේ ටික දාලා යන්න බැරුව පින්නතුනි. ඒ නිසා හිතෙන් වෙනකන් ඉන්න එපා. ඊට වඩා කලින් හිත හදාගෙන ලස්සන හිතක් ඇතුව ඉන්න. තමන්ගේ මේ පරණ ශරීරය තමන්ට අත්හරිනවත් එක්කම අලුත් ශරීරයක් එක්ක තමන්ට අලුත් ජීවිතයකට අලුත් නෑදෑයෙකුට එක්ක දැන් තියෙන හිනාමනාපය කවුරුවත් නෑ. ඊට පස්සේ ඔක්කොම යාළුවෝවත් එක්ක ඉපදෙනකොටම ඔක්කොම ඔබ එන්නකම් බලාගෙන ඉන්නේ. ඇඳුම් මහගෙන පොට්ට හදාගෙන කාමරේ තින්ත ගාලා ඔක්කොම අලුත් යාළුවෝ ඉන්නේ, කවුරුවත් ඔබත් එක්කම නැහැ. හරියම සතුටෙන් ඔබට අලුත් යාළුවෝත් එක්ක ඊළඟ ගමන යන්න පුළුවන්. මේ ඔක්කොම ධර්මයේ තියෙනවා කියන්නේ කිරප්පවාසින් පුරිසන් දෝරතෝසොත් ඉමාගතං ඥාති මිත්තා ස්වජ්ජාච. තමන්ගේ දුර ගිහිපු ඥාතියෙක් එනකොට ප්‍රියමනාප ඥාතියන් ඔබ එනකම් බලන් ඉන්නා වගේ ඔබ කරපු කින විසින් ඔබව පිළිගන්න, ඔබව බාර ගන්න යෑ මඟ බලාගෙන ඉන්නවා කියලා. අන්නේ සුගතිය ඔබ ස්ථාවර කරන් ඉන්න ඕන. අපි හිතන ඔබ හැමදෙනාම ඒ මට්ටම ඉන්නවා ඇති කියලා. මොකද මේ පින්නතුනි හැමදෙනාම අපට දානෙ පූජා කරපු පින්නතුන්. ගාම මනහබෝයි. ඒ නිසා අපි විශ්වාස කරන මේ හැමදෙනෙක්ම මීට වඩා හොඳ ජීවිත ලබයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම ලබන්න ඕන ඔබ. ලස්සන ජීවිත ලබන්න ඕන. ධර්ම හොඳට පුහුණු කරන්න පුළුවන් තැන්වල ලස්සන ජීවිත නැවත ඔබ ලබාගෙන අපිටයි මොන ගහන්නත් ඕන සසරේදී. නැවත ඉපදුනොත් අපි. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. පින්නතුනි අන්නේ සුගති නතරේදී අනිත් පැත්තේ මෙයා දැන් අප මේ සාකච්ඡා කරන්න ඊට වඩා ඉහළ ස්ථානයක්. ඒ මොකද්ද? ඒ තමයි නිර්වාණගාමී මාර්ගය, මොක්ෂ මාර්ගය. අන්නේ ලෝකෝත්තර සම්මාදිටිය පාදක කරගත්තු නිර්වාණ උපදේ සඳහා වූ ගමන් මාර්ගයේදී ප්‍රධානතම පුහුණුව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ආරම්භ වන්නේ සම්මාදිටියෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී කුමන කරුණ පුහුණු කරත් ඒත් එක කාරණා තුනක් නිතරම පූර්වාංගම යන්නට ඕන. මොනවද ඒ කාරණා තුන? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. Right understanding, right effort, and right mindfulness. These three things should be with us whatever we do in the name of spiritual development or happiness or nirvana. මේක හොඳට මතක තියාගන්න. මේක ඉන්නේ මහා චත්තාරිසික සූත්‍රයේ. මහා චත්තාරිසික සූත්‍රයේ දැක්වෙනවා යම් කෙනෙක් ධර්ම මාර්ගය යනවා නම් එයා සාමාන්‍ය ජීවිතේ කාලයක් ගත කරන වෙලාවෙදිත් මෙන්න මේ තුනුගේ ජීවිතය අනිවාර්යයෙන්ම එකට බද්ධ වෙලා තියෙනවා. මොනවද? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. එතකොට නිතරම විෂන් එක මුලින් යන්නට ඕන. සමාධියට පුරේ යන්න. Right understanding is first. Then right intention, right speech, right action, other things follow them. එතකොට පින්නතුනි මෙන්න මේ සමාධිය කියන්නේ මොකද්ද? අර දුකේ හට ගැනීම හා Nirodha ගැන ඒ දැක්ම අවිද්‍යා සහගතව ඇස දල්වා බැලුවොත් බාහිර රූපේ හිත බැස ගන්නවා. ඊට පස්සේ බාහිර රූපේ නැමැති මායාව විසින් ඔබව පාලනය කරනවා, අපව පාලනය කරනවා කියන කාරණේ. ඒ නිසා බාහිර කෙනෙකුට ඔබේ පාලනය දෙන්න එපා. The one who can make you greedy or lust or craving will become your master. You are a servant of him. The one who can make you angry will become your master. You are a servant of him, since you are controlled by him. The one who can make you ignorant will become your master. You are a servant of him, since you are controlled by him. මේක හොඳට මතක තියාගන්න. The one who can make you greedy will become your master. You are a servant of him. The one who can make you lustful will become your master. You are a servant of him. The one who can make you angry will become your master. You are a servant of him. The one who can make you ignorant will become your master. You are a servant of him. Therefore, if you are a skillful person, according to what the Blessed One explained, you should be proud of that. No one can make me greedy, lustful, angry, or ignorant. This is your success. For that, first, you should have right understanding, then right effort, and finally, right mindfulness. These three things should be together. Samma ditthi, mana dakma, dukhi hataganima, nirvadegana, pahadili dakma, nitra dhyagini nato. Himitrak bhai, akusalek midenna, kusale karanta, නිතර අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඉන මොටිවේෂන් එක කරේජ් එකක් එනර්ජි එකක් තමයි තියෙන්නේ. ඒකත් නෙවෙයි හැම මොහොතෙම මයින්ඩ්ෆුලි නටත් ඕන. ආමහසෙන් මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් එකට ආවම හරි මයින්ඩ්ෆුලි ඉන්නට ඕන. ආමහස් මේකේ ඉන්න වෙලාවෙදි හරි ඉන්නට ඕන. මේක තමයි Tamanට ඉන්න තියෙන කුරුළු කූඩුව වගේ. නිදහසේ සැනසීමෙන් ඉන්න තියෙන කැදැල්ල මේක. ඔක්කොම අය තමන්ගේම දරුවෝ කියලා හිතලා මෛත්‍රී සංගත වචී කර්මෙන්, කාය කර්මෙන්, මනෝ කර්මෙන් දරුවෝ ටික වගේ හිතලා මෛත්‍රියෙන් මේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් නැමැති කැදැල්ලට ආපු වෙලාවෙ හරි මයින්ඩ්ෆුලි විත් ලවින් කයිනස් අපි ඉන්නට ඕන කියලා. එතකොට අන්නේ ගමන් මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ මේ කායගත සති සූත්‍රයෙන් අපට දේශනා කරන්නේ මොකද්ද? කායේ කායනුපස්සී වෙරති, කයි කයනෝ වාසය කරමින් ඉන්න කියලා. වරේක බුදුරජාණන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමයේ අනාථ පින්නේ සිටුමා කරපු දෙවරම් මෙහි වාසය කළා. මෙහි මේ අවස්ථාවේදී ස්වාමින් වහන්සේලා කතා කරමින් හිටියා. බුදුරජාණන් වහන්සේ කායගත සතිය ගැන අපට දේශනා කළා තියෙනව නේද කියලා කායගත සතිය ගැන සාකච්ඡා කරමින් හිටියා. මෙහෙම ඉන්න වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වැඩම කළා. වැඩම කරපු වෙලාවේදී උන්වහන්සේ ප්‍රශ්න කළා, මහණෙනි ඔබ මා එන්න කලින් මොනව ගැනද කතා කරගෙන හිටියේ කියලා. එතකොට කියනවා ස්වාමිනී අපි වෙන වෙන දේවල් නෙවෙයි අපි කතා කර කර හිටියේ. අපි කතා කර කර හිටියේ බුදුහාඳුරෝ මේ කායගත සතිය කොච්චර ආනිසංස තියෙන දෙයක් නේද කියලා අපිට දේශනා කළා තියෙනවා. අන්න ඒ ගැන අපි මේ කතා කර කර හිටියේ කියලා. බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඔබ දන්නවද කොහොමද මේ කායගත සතිය වඩන්නේ කියන එක ගැන ඔබ මනමින් දන්නවාද කියලා ඇහුවා. මේක මහත්ඵල මහනිසංස ලැබෙන විදියට මේක වඩන ක්‍රමය දන්නවාද කියලා ඇහුවා. ඊට පස්සේ කිනෝ ස්වාමිනිය අපගේ කරුණාවෙන් මේක දේශනා කරන්න කියලා. එහෙනම් මහණෙනි අහගෙන ඉන්න. කොහොමද කායනපස්සනාව වඩන්නේ කියලා ඒ කායනපස්සනාව වඩන ක්‍රම හයක් ගැන මුලදී දේශනා කළා. හැමෙටම හොඳ අවධානයෙන් අහන් ඉන්න. බුදුදහමේන වැදගත් කරුණු රාශියක් අප මේ දෙක සාකච්ඡා කරනවා. එතකොට මෙතෙන්ට එන්න කලින් අපි දැනගන්න ඕන කාරණා තුනක් තියෙනවා. මොනවද? සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව. සතිපට්ඨානය කියලා කියන්නේ අපේ සිත සහ කය ගැන අවධානයෙන් වර්තමාන මොහොතෙහි වාසය කිරීම. ඒකට කියන සමත භාවනාව කියලා. ඒකට කියනවා ආයුමන ලක්ෂණ කියලා. හරියට ගොයම් කපන කෙනෙක් එක අතකින් ගොයම් ටික අල්ල ගන්නවා වගේ. ඒක සමතය. ඒක ලෝක විවහාරය තුළ ඉඳගෙන කරන දෙයක්. ආස්වාද ප්‍රාස්වාද ගැන හිතමින් වර්තමානයේ ඉන්නවා. තමන්ගේ හතර ඉරියව් ගැන හිතමින් සිහින් ඉන්නවා. තමන් කරන වැඩ ගැන අතපය දිගැරීම් අකිලින් ආදී ගැන සැලකිල්ලෙන් ඉන්නවා. ධාතු මනසිකාරයේ පඨවි ආපෝ තේජෝ වායෝ එක ගැන සැලකිල්ලෙන් ඉන්නවා. කෙස්ලොම් නියදන්ත ආදී කුණප කොටස් ගැන අවධානයෙන් ඉන්නවා. මිය ගියාට පස්සේ මේ ශරීරයට වෙන දේවල් ටික ගැන සිහින් ඉන්නවා. එතකොට වර්තමානයේ තුල සිට තියාගෙන රූපයේ තුල හිත ඒකාග ක්‍රමී වාසය කරනවා. මේක සමත භාවනාව. මේක සතිපට්ඨානයි. මේකෙදි සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් දුරලා නැහැ. මේක ප්‍රයිමරි ටෙක්නික් එකක් විතරයි. යම් එම් ගැන සියෙන් හිටියේ කියලා අවිද්‍යාව දුර වෙන්නේ නැහැ. ඒක සම්ත භාවනාව. ඒකෙන් කරන්නේ අපේ විසිරලා කියන සිත එක තැනකට ගන්න එක. ආස්වාද ප්‍රසවාස ගැන හේතුවට විතර අවිද්‍යාව දුර වෙන්නේ නැහැ. ඒක කරන්නේ අර හිත එක එක තැන දුවන එක ඒක අරමුණට ගන්න එකයි කරන්නේ. ධාතු මනසිකාරය ගැන හේතුවට, පටිපෝල මනසිකාරය ගැන හේතුවට, නව ජීවිතයේ හේතුවට එපමණකින් අවිද්‍යාව දුර වෙන්නේ නැහැ. ඒක කරන්නේ අර අතීතයේ අනාගතයේ දුවන හිත එක වර්තමාන කුසල අරමුණක තියාගන්නයි කරන්නේ. ඒකේ ලක්ෂණය තමයි ආයෝහන ලක්ෂණය. අල්ලගන්න එක. ඒ වර්තමානයේ රූපය තුළ හිත තියාගෙන ඊළඟට සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ මේ ධාතු මනසිකාරය හෝ මේ ධාතු ටික සකස් වෙන හරි ආස්වාස ප්‍රස්වාසයට හරි සතර ඉරියව්වට හරි නැත්තම් කුණ කොටස් ගැන හරි නව ජීවිතයකට හරි මේ රූපයක් නිර්මාණය වෙන්න හේතුනේ අපි ගත්ත ආහාර ටිකයි. ආහාර සමුදය රෝග සමුදයෝ ආහාර නිරෝධ රූප නිරෝධෝ කියලා දගිනේ. එතකොට මේ රූපය ගැන තියෙන ආශාව ටිකෙන් කඩු වෙලා යනවා. ඉති අජ්ජස්සන් වායය කායේ කායන පස්සේ විහෙරති. තමගේ ශරීරය ගැනත් මේ මම හිතන්නේ. වෙන ශරීරය ගැන ආදරයක්, ආසාවක්, රාගයක් ඇති වුණොත් ඒ ගැනත් හිතන්නේ මේකයි. මේ වගේ ශරීරයක් තිබ්බට මේක ආහාරයෙන් හැදිච්ච එකක්. මේක ධාතු මනසිකාරයට හිතේ එකක්. මේක කොන කොටස් වලින් හැදිච්ච එකක්. ඒ අදිවසෙන් බලනවා. අජ්ජත් බහිද්ධා වා කය කාණ පස්සේ විහෙරති. අභ්‍යන්තර බාහිර දෙපැත්තම ගැනත් මම හිතනවා. ඒ විතරක් නෙවෙයි සමුදේ ධර්මානුපස්සී විහෙරති, වය ධර්මානුපස්සී විහෙරති. ඔන්න ඊට පස්සේ නෝක දෙන්නද අර සතිපට්ඨාන භාවනාවට. මේ ධාතු ටිකක් හැදෙන හේතුනේ, මේ කුණප කොටස් හැදෙන හේතුනේ, මේ නවසිවේදයකපත් උනේ, මේ ආහාරයෙන් ගත්තු මේ ශරීරයක් ආහාරය නිසා මේක නිර්මාණය වුනේ, ආහාර නිරෝධයෙන් මේක නිරෝධ වෙනා කියලා දකින්න. ඒක තමයි සතිපට්ඨාන භාවනාව. ඒක තමයි විපස්සනා. අන්නේ විපස්සනාවට හිත තියෙනකොට අපි බාහිර රූපෙන් නිදහස් වෙනවා. බාහිර රූපේ අල්ලගන්න දෙයක් නෑ කියලා දන්නවා. අත්තිකායෝතිවා පනස සතේ පච්චපටිතා හෝති. කයක් තියෙනවා කියලා තමා දැනුම තියෙනවා. ඥානමත්තාය පති සතිමත්තාය. මේක ඥානයේ වෙනස හේතු වෙනවා, සතිය පිහිටියුම් වෙනස හේතු වෙනවා. ඒත් එකම අනිසිතෝච විහෙරති නැචකින්ති ලෝකී උපාදීති. කිසිම දෙයක් ගැන රාගාදි වශයෙන් ඇසුරු කරන්නේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. හිත කෙලෙසුන්ගෙන් මිදෙන කොහොමද? බාහිර රූපයක් නිර්මාණය නොවන විදියටම හිත නිදහස් කරගන්නේ. අන්නේ ගමන් මගේ පළවෙනි කාරණිය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කායගත සතිහි, නැත්නම් කායේ කයනපස්සේ විහෙරති කියන මේ ගමන් මගේ සතිපට්ඨානයේ පළවෙනි පියවර විදිහට දේශනා කළේ සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. ඔව් සිහින් ආසාස කරනවා, සිහින් ප්‍රාසාද කරනවා. වර්තමානය තුළ හිත තියාගෙන හුස්ම ඇතුළ වෙනකොට ඇතුළ වෙන බව දන්නවා, පිට වෙනකොට පිට වෙන බව දන්නවා. දීගං වා සන්තෝ දීගං අස්සාමිති පජානාති, දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමිති පජානාති. ආසස් ප්‍රසාස දෙක මේ විදිහට බලනවා දීර්ඝ රස විදිහට. ඊළඟට සබ්බකාය පරිසංවේදියස්ස සිස්සාමිති සික්කති, පස්ස සිස්සාමිති සික්කති. මේ ආස්වාස ප්‍රස්වාස සමස්ත කය ගැනම, නැත්නම් ආස්වාස ඇතුළ වීම පටන් පිටවීම දක්වා තියෙන මේ සමස්ත ක්‍රියාකාරීත්වයම නාසය ආශ්‍රිතව හිත තියාගෙන බලනවා. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති, පස්ස සිස්සාමිති සික්කති. අනෙත් එක්කිනකොට මේ ආස්වාස ප්‍රස්වාස කය ටිකෙන් ටික සිඳල යනවා, සංසිඳල යනවා. මෙන්න මේත් එක්කම මේ කෙනාගේ හිත සිහියේ පිහිටනවා, හිත සමාධිමත් වෙනවා. අජ්ජත් මේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. ඔන්න මේ ආස්වාස ප්‍රස්වාස ගැන ඇසියෙන් ඉන්නකොට හිත එක තැනක පිහිටනවා, සංසිඳනවා, සමාධිමත් වෙනවා. ඔන්න තමන්ට සලකන එක විදියක්. කොහොමද අපි අපිට සලකන්නේ? සාමාන්‍යයෙන් අපි සලකන්නේ අපි හොඳට නාවනවා, කෑම බීම දෙනවා, ලස්සනට කොණ්ඩේ පීරනවා, ඇඳුම් අඳිනවා, සූඳ ජාති ගන්නවා, එහෙමනේ කරන්නේ නේ. ඒ සාමාන්‍ය දේ අපි සලකන විදිය. නමුත් බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ගේ දේ අපි කොහොමද අපිට සලකන්නේ? අපි සලකන්නේ අපේ හිතට. අපේ හිතට කොහොමද නිකන් මයින්ඩ් එක තියෙන්නේ? ඒකට අව්‍යානස් එකෙන් ෆුල් කරනවා, ෆිල් කරනවා. ඒකට ඒකට කියන මොකක් කියන්නේද? මයින්ඩ්ෆුල්නස් කියලා. මයින්ඩ් එක අව්‍යානස් එකෙන් ෆිල් කරන එකට කියනවා, ෆුල් කරන එකට කියනවා මයින්ඩ්ෆුල්නස් කියලා. ඔන්න මේක තමයි අපිට අපි සලකන විදිය. අපේ හිතට සලකන විදිය. අපේ හිතට සලකන්නේ කොහොමද? හරියට අපේ හිත ලස්සන මලක් වගේ තියාගන්නවා. හිතට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් එන්නේ නැති විදියට හිත හොඳට පරිස්සම් කරන් ඉන්නවා. අන්නේ පරිස්සම් කරන්න ඉන්න අපේ මුරකාරය තමයි කවුද? මයින්ඩ්ෆුල්නස් එක. ඇටෙන්ෂන් එක. ධ්‍යානස් එක. අන්නේ මයින්ඩ්ෆුල්නස් එක නැහැ කියන්නේ මොකද්ද? අපේ මුරකාරය නැහැ. ගෙදර ගේට්ටු ඇරලා. ඕන කෙනෙකුට ඇවිල්ලා ගෙදර දේවල් අරගෙන යන්න පුළුවන්. වළං බිඳල යන්න පුළුවන්. බඩු මුට්ටු පොලේ ගහලා යන්න පුළුවන්. ඔක්කොම කල්‍යාණ. ඉතින් අපි නිතරම ගේට්ටු ඇරලා දාලින ඕන කෙනෙකුට නැවිල්ලා මාව කේන්ති ගස්සලා යන්න. මට ලෝභය ඇති කරලා යන්න. ඒක බඩු මුට්ටු පෙන්නලා ලෝභය ඇති කරනවා. රාගය ඇති කරනවා. එක එක බාණ්ඩ අනිත් පැත්තට හරවලා කේන්ති ගස්සනවා. එහෙම දේවල් කරනවා. ඇයි අපේ ළඟ මේ මුරකාරය නැහැ? ඒවලට මුරකාරය ඉන්නව නම් දන්නව කිට්ටු වෙන්නේවත් නැහැ කවුරුවත්. මුරකාරගේ සාක්කුවේ පොඩි බඩුවක් තියෙනවා. දැඟලුවත් ඒක එළියට ගන්නවා. සෙකියුරිටි ළඟ දානවනේ. සෙකියුරිටි කිව්ව ගමන් බය වෙනවා කවුරුහරි. ඇයි? සෙකියුරිටි ළඟ පොඩි බඩුවක් තියෙනවා නේද? කළු පාට එකක් නේ සාක්කුවේ දාගෙන ඉන්නේ. ඒ නිසා දඟලන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙක් කිව්වොත් එච්චර ගණන් ගන්නේ නැහැ. මම සෙකියුරිටි කිව්ව ගමන් මම කවුරු හරි ඕන කෙනෙක් බය වෙනවා. ඒ නිසා පින්නතුනි නිකන් යාළුව හිටේට හරියන්නේ නැහැ. අපේ ළඟ මයින්ඩ්ෆුල්නස් නැමැති වෙපන් සහිත යාළුවම ඉන්න ඕන. නැත්තම් කරන්න බෑ. පිටන් හැවිල්ලා අපේ හිත නරකල යනවා. අන්නේ නිසා පින්නතුනි අපි දක්ෂ වෙන්නට ඕන මෙන්න මේ සතිමත් බව නැමැති සැබෑ මුරකාරයා, සැබෑ සිකියුරිටි අපේ ළඟ තියාගන්න. අන්නේගේ පළවෙනි පියවර තමයි කායගත සතියෙහි මේ ආනාපාන සති කියලා කියන්නේ. එතකොට දෙවෙනි කාරණිය තමයි අපි වර්තමානයේ හිත තියාගෙන ඉරියාපත කියපු විදියට ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති චිත්තන්තෝ වා චිත්තෝ මිති පජානාති නිසින්නෝ වා නිසින්නෝ මිති පජානාති සයනෝ වා සයනෝ මිති පජානාති. ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, සැතපෙනකොට අපි හොඳට දන්නවා තමන් දැන් ඉන්න ඉරියව්ව ගැන. වර්තමානයේ තුල හිත තියාගෙන ඉන්නේ තමන්ගේ පෝෂක ගැන තමන් නිතරම අවධානයෙන් ඉන්නේ. ලස්සනටම වාඩි වෙලා ඉන්න ඕනේ නැහැ. හේතු වෙල හිටියත් කමන්නේ, හාන්සි වෙල හිටියත් කමන්නේ, හිටගෙන හිටියත් කමන්නේ. තමන්ගේ ඉරියව්ව ගැන තමන් නිතර අවධානයෙන් ඉන්නට ඕන. ඒකට තමයි සිංහ සේයාව කියලා කියන්නේ. සිංහ සේයාව කියන්නේ සිංහයා දන්නව තමන්ගේ අතපය දැන් කොහොමද තියෙන්නේ කියලා. නිතර අවධානයෙන් ඉන්නේ. නිදිය ගන්නකොට විශේෂයෙන් අත්පය කොහොමද තියෙන්නේ කියලා හොඳට සිහියෙන් තමයි සිංහයා නිදාගන්නේ. නැගිටිට පස්සෙත් බලනවා ඒ කලින් තිබිටි ටික එහෙම තියෙද කියලා. අන්නේක තමයි පේනතුනේ මේ සතර ඉරියව්වේ සිහින් ඉනවා කියලා කියන්නේ. අන්නේම සිහින් ඉනකොට කෙලෙස් සහිත පංචකාම ගුණයන් පිළිබඳව වූ ආසාවන් අපේ ටිකෙන් ටික අඩුවල යනවා. ඇස පිනවන්න තියෙන ආසාව, කන පිනවන්න තියෙන ආසාව, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ පංචේන්ද්‍රයන් පිනවන්න තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ කියන මෙන්න මේවට කියනවා පංචකාම ගුණයන් කියලා. ඒව කාමයන් නෙවෙයි. ඒවට කියන්නේ කාම ගුණ කියලා. කාමයන් ඇත්තරම හේතු වන දේවල්. හැබැයි ඒව කාමයන් නෙවෙයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නේතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකම්පරාගෝ පුරිසස්ස කාමෝ කියලා. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. කාමයන් වෙන මොනවද? ලෝකේ ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මෙයව තිබුණට ඒව කාමයන් නෙවෙයි. කාමයන් වෙන්නේ අපේ කෙලෙස් සහිතව ආශ්‍රව සහිතව අන්න ඒ රූප ශබ්ද ආදී ඇසුරු කිරීමෙන් තමයි කාමය හටගන්නේ. කාමයේ තියෙන අපේ හිතේ බාහිර දේවල් නෙවෙයි. ඒ නිසා අනිත්‍යයට බනින්නේ කොයා මාව කේන්ද්‍ර ගන්න එපා කියලා අනිත්‍යයට මැනට නැන්නේ. කාටවත් කේන්ද්‍ර ගන්න බෑ ඔබ. Without your permission. Nobody can make you angry. No one can disturb your peace of mind without your permission. What is the permission? Whenever you have no mindfulness, that means you have given the permission to everyone that they can make you angry or lustful. අපේ ළඟ සතිමත් බව නැතිවීම තමයි අපි අනිත් කෙනාට අවස්ථර ලබා දීම අපෝ කේන්ද්‍ර ගන්න. අපේ හිත නරක කරන්න. අපේ හිතේ තියෙන ලස්සන ඇති කරන්න අප විසින්ම තමයි අනිත්යට පර්මිෂන් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට සිකියුරිටි කෝඩ් එකක් දීලා තියෙනවා. සිකියුරිටි එකක් දීලා තියෙනවා. ඒ තමයි මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන්න. ඒක ප්‍රැක්ටිස් නොකරවත් බාහිරයට පුළුවන් අපට දුක දෙන්න. දුක් කියන්නේ හැබැයි මානසික දුක් කියන එක පිනොත් නේ කායට දුක දෙන්න පුළුවන්. හැබැයි ඒක අපි විඳින්න මානසිකව. එනිසානේ මානසික දුක් පීඩාවලින් අපෝ නිදහස් කරලා නැහැ බුදුහාඳුරු මේ සතිපට්ඨාන දේශනා කළේ. සෝක පරිද්දවන සම්පතිකමය දුක දෝමනස්සන අත්ංගමයි කියන්නේ මේකයි. අනේ නිසානේ සතර ඉරවෙන් සිහින් ඉන්නවා නම් අපගෙන සිහින් ඉන්නේ. ඒ කියන්නේ අපේ කෙලෙස් සහිත සිතිවිලි වලට පංචකාම ගුණයන්ගෙන් අපේ හිත අපිරිසුදු කරන්න බැරි වෙන වේලාවෙදී. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ සතර ඉරියව් ඇසුරු කරගෙනම මේ සතිය පාදක කරගෙන අපේ හිත අර විසිරලා තියෙන සිත එක තැනකට ඇවිල්ලා හිත සමාධිමත් වෙනවා. ඊළඟ කාරණය තමයි ඉරියාපත පබ්බේ කියපු විදිහට අපි කරන සියලුම කාරණා සිහින් කිරීම. ඒ මොකද්ද? ඒ තමයි අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉස්සරහට යනවනම් පිටිපස්සට එනවනම් සිහියෙන් කරන්නේ. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉස්සනා බලනවනම් දෙපැත්ත බලනවනම් සිහියෙන් කරන්නේ. ඊළඟට සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අතපය දිගාරනකොට අකුරනකොට සිහියෙන් කරන්නේ. සංඝහට පත්තකීවර ධාරණේ සම්පජානකාරී හෝති. සාමෙන් වහන්සේලට නම් සංගල සිවුරු තනිපඩ සිවුරු දනනකොට සිහියෙන් ඉන්නවා. ඉහි පෙනෙන දෙහිට ඔබ ඔබේ ඇඳුම් පැනඳුම් පරිහරණය කරනකොට සිහියෙන් ඉන්නට ඕන. ඊළඟට සඳහන් කරන උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. අපේ ශරීර කෘත්‍යයන් ආදිය කරනකොට සැලකිලි කරන්නේ. ඊළඟට ගතේ කිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාවයේ සම්පජානකාරී හොති. යනකොට ඉන්නකොට කතා කරනකොට කතා නොකරනකොට හැමදැනම සිහින් ඉන්නේ. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. අපි කෑම කනකොට බීම ජාති බොනකොට මේ හැමතැනදීමත් අපි සිහින් ඉන්නේ. වර්තමානයේ තුල හිත තියාගෙන ඒ කරන දේ ගැන අවධානයෙන් ඉන්න. මෙන්න මේකට කියනවා සම්පජඤ්ඤය කියලා. අපි උද්‍යාවදී වෙච්ච මොහොතේ වටහන් අරාසරේ නින්දට යනකම් තමන් කරන දේ ගැන වර්තමානයේ සිහින් ඉන්න. මෙන්න මේ වර්තමානයේ සිහින් ඉදීම සමගම තමයි තියෙන අපේ ජීවිතයේ සතුට විඳින්න පටන් ගන්න. මෙතෙක් අපි සතුට හොයාගෙන යන මිසක් සතුට විඳින්නේ නැහැ පිටක. මුළු ජීවිත කාලයක්ම කරන්නේ සතුට හොයාගෙන යන එක. ඒ නිසා තමයි අපට අපි කරන දේ ඉක්මනටම කරන්න ඕනේ කියලා හිතෙන්නේ. ඇයි? අපට හිතන්නේ දැන් මේ කරන දේ කළා ඉවරවට පස්සේ සතුට තියෙන කියලා. ඒ නිසා තමයි අපිට ඉක්මනටම මේක කරන්න ඕන. දානයක් දෙන්න කියත් ඉක්මනටම ඉවර කරගන්න ඕන. කියනවාට පස්සේ අනේ දැන් තමයි බරක් බීමේ තිබඟ හරියම නිදහස් දැන් තමයි කියලා හිතන්නේ. කඩින කරනකම් හරි බරක් ඔළුවට කලියරෝ අනේ දැන් හරියම නිදහස් කඩින කලියරයි කියලා හිතන්නේ. එහෙම නෙවෙයි පින්නතුනි. අපි කඩින කරලා ඉවරන කලින් මියන්නත් පුළුවන් නේද? ඒ නිසා අපි දැනගන්න ඕන කඩින කරලා ඉවර වෙලා නෙවෙයි සතුට විඳින්නේ. මෙන්න මේ අද දවසේ මේ මොහොතේ සතුට විඳින්න කියලා හිතන්නට ඕන. සතිපට්ඨානයෙන් කරන්නේ අන්නේ එක. වර්තමානයේ තමන් කරන දේ සිහියෙන් නුවණින් සතුටින් කරනවා. අපි ජීවිතය ගැන අනිත් හැම දෙයක්ම අපට සතුට තියෙන කොහොමද? ඒ දේ කරලා ඉවමාට පස්සේ. දැන් බලන්න ඔබට දරුවෝ හිටියේ නම් පොඩි කාලේ හරි මන තිබ්බනේ නේද? ඉස්කෝලේ යවන්න, පන්ති ටික ටික ඉස්සරහට යවන්නනේ. පුදුම කලබලයක් තිබ්බනේ නේ. දැන් කිසි කලබලයක් නැහැ නේ. එතකොට දරුවෝ ළඟවත් නැහැ. අර ළඟ ඉන්නකන් ඉක්මනට මෙයන් යන කියලා ඔක්කොම ඉවත් කළා යවුවා. අර දරුවෝ සුරතලින් ඉන්න කාලේ සෙල්ලම් කරලා ඒ සතුන මොකොත්ම නැහැ. දැන් ඉතින් අර පොඩි කාලේ පින්තූර ටික බලාගෙන පුතා අර්බෝනික තියන් හිටිය කාලේ පින්තූරේ, ඇවිදින කාලේ පින්තූරේ, ඉස්කෝලේට ඇතුළු කරගන්න ඒ පින්තූර ටික බල බල තමයි දැන් සතුටු වෙන්නේ. දරුවා ඉන්නකම් පුදුම කලබලයක් නේද? මිකොණි ගැන නිකන් තව වචන පුරුදු වෙන්න පුළුවන් පන්තියේ නේද? පන්තියේ නේද? අනේ දරුවා ඉක්මනට මේ ටික කරලා ගෙදරින් බහලා ගියා. ඉන්න දුන්නේ නැහැ ගෙදර. අපි හිතුවේ ඒ වැඩ ටික කරලා ඉවරනට පස්සේ සන්තෝෂයි කියලා නේ. එතකොට ධර්මය කියන්නේ මොකද්ද? ධර්මය කියන්නේ සතිපට්ඨානය. සතිපට්ඨානය කියන්නේ මොකද්ද? අපි කරන වැඩේ කරන මොහොතේ සතුටින් කරන්නේ. වැඩේ කරලා ඉවර වෙලා නෙවෙයි සතුට විඳින්නේ, වැඩේ කරන මොහොතේ. දරුව කුඩා කාලේ දරුවත් එක්ක සෙල්ලම් කළා සතුට වෙනවා. ඉස්කෝලේ යන කාලේ දරුවත් එක්ක ඉස්කෝලේ යන ගමන් සතුට වෙනවා. ඒ කාලෙම දරුවත් එක්ක පන්සල් ඇවිල්ලා දාන් දීලා කෙල්ල අරගෙන භාවනා කරනකොට දරුවෝ කුල තියන් භාවනා කරන්නේ. බණහනකොට දරුවෝ ළඟ තියන් භාවනා කරන්නේ, බණහන්නේ. ඔක්කොම කලේ ඒකත් එක්ක කරාට පස්සේ අපි හැමදාම ඒ මොහොතේ සතුට විඳින අපි පිනතන. ඒ නිසා සතිපට්ඨානය කියන්නේ සතුට සොයාගෙන යෑමක් නෙමෙයි පිනතුනි. සතිපට්ඨානය කියන්නේ සතුට විඳින අවස්ථාව. ඒ අපි කරන දෙයට අපට ඉක්මනක් නැහැ, කලබලයක් නැහැ. ඇයි ඒ? අපි දෙයක් කළා ඉවර වෙලා නෙවෙයි සතුට තියෙන්නේ, කරන ගමන් සතුට තියෙන්නේ අපිට. ඒ නිසා අද හන්දම අපි මේක පටන් ගන්නට ඕන. මේ කායනුපස්සනාව ඉරියාපත පබ්බෙන් කරන්නේ, අපේ ඉරියව් ගැන සීකරණ එක. මේ සම්පජඤ්ඤය පබ්බෙන් කරන්නේ මොකද්ද? අප කරන සියලුම කටයුතු සිහියෙන් කරන විදියට වර්තමානයේ තුල තමන්ගේ හිත තියාගන්න එක කරන්න. ඊළඟට අපේ ශරීරයේ සකස් වෙච්ච කොටස් ගැන අපි සිහියෙන් ඉන වර්තමානයේ. මොනවද අපේ මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ? කෙස්, ලොම්, නිය, දත්, සම, මස් නහර ආදී මේ එක එක කොටස් ගැන අපි සිහියෙන් ඉන්නේ. අපිට පේන කොටස් තියෙනවා, සමහර වෙන නොපෙනෙනව තියෙන්නේ. ඒවා අපි පින්තූර වලින් දැකලා තියෙන ආකාරයට ඒව ගැන අපි සිහියෙන් ඉන අවස්ථාව. එයින් එක කොටසක් අරගෙන අපි බලනවා. අපේ කෙස් ගහක් වෙන්න පුළුවන්, අපේ හම වෙන්න පුළුවන්, අපේ නිය පොත්තක් වෙන්න පුළුවන්, දත වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණේක හිත තියාගෙන වර්තමානයේ සිත් තියාගෙන ඉන්න එක. අන්නේක ඉන්න ගමන් අපි හිත සමාධිමත් කරනවා. ඒ හිත සමාධිමත් වෙනකොට අපේ හිතට එන ලෝභය, ද්වේෂය ආදී මේ අකුසලලින් අපේ හිත මිදෙල යනවා. අපි හිත ටිකෙන් ටික සමාධිමත් වෙනවා, තැම්පත් වෙනවා. මේ දෙය නේද අනිත් ශරීරවලට තියෙන්නේ? තමන්ගේ පිට කියලා වෙනසක් නැහැ නේද? මේ හැම දිනෙකම ඇසුරු කරන්නේ මේ වගේ කුණක කොටස් ටිකක් නේද කියලා තමන්ට තේරෙනවා. තමන් හිට බාහිර කිසිම දෙයක නොපිහිටනවා. මේකේ හට ගැනීම නිරෝධය. ආහාර සමුදෙන් හටගත්තා වූ මේ ශරීරය ආහාර නිරෝධයෙන් නිරෝධයෙන් බව අපි දකිනකොට මෙන්න මේකත් එක්කම තවදුරටත් තමන්ට ඥානමත්ථය පටිසතිමත්ථය මේක තමගේ ඥානය දිනු වෙන්න සිහිය දිනු වෙන හේතුවක් වෙනවා. තමන්ගේ අරමුණෙන් අරමුණට අතීතයේ සහ වර්තමානයේ ගිහු හිත ටිකෙන් ටික තමන් හිත වර්තමානය තුල පවත්වා ගන්න අවස්ථාව. මේ හැම දෙයකින්ම කරන්නේ බාහිර කෙනෙකුට අපව පාලනය කරන්න බැරි විදිහට ටිකෙන් ටික අපේ හිතට පිළිසරණක් ලබා දීම. වෙනත් විදිහකින් කියනවා නම් මේ සූත්‍රෙම හැටියට කියනවා නම් මායාට අපව පාලනය කරන්න බැරි විදිහට අපට විශේෂ ආරක්ෂාවක් දමා ගැනීමයි මේ කරන්නේ. ඊළඟ කාරණේ සඳහන් කරනවා මෙහෙම ඉන්නකොට අපි ඊට පස්සේ බලනවා මේ ශාරීරිය සකස් වෙච්ච ආකාරය. මේ ශාරීරිය සකස් වෙලා තියෙන මොන වගේද? මේ ශාරීරියේ ධාතු හතරකින් සකස් වෙලා තියෙන්නේ. ඒ තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ. දැනගතිය, රස්නේ, වැගෙන ගතිය, සුරංග කියන මෙන්න මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් තමයි අපේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. මේ හතර හැම දෙයකම තියෙනවා. ඕනෑම භෞතික දෙයක වර්ණ, ගන්ධ, රස, ඕජා, ඒ වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සුද්ධාස්තකට ඕනම භෞතික දෙයක තියෙනවා. අපේ ශරීරයත් මේ කොටස් අටෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ අතර විශේෂයෙන් මෙතෙන්දී මෙන්න මේ පඨවි ආදී ධාතු හතර ගැන අපි වර්තමානයේ තුල හිත තියාගෙන ඉන්නවා. අන්නේ දෙක ඉන්නකොට ඒ වර්තමානයේ තියෙන හිත නිසා අපට ඇහෙන් දකින රූප වලට, කනෙන් අහන ශබ්ද, නාසයෙන් දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට ලැබෙන පහස කියන මෙන්න මේ රූප ආදී අරමුණු ගැන හට ගන්නා වූ ලෝභය සහ ద్వේෂය කියන එක ටිකෙන් ටික අඩු වෙලා යනවා. මේක තමයි ලක්ෂණය. ඒ විතරක් නෙවෙයි ටිකෙන් ටික හිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වීම සම්මුති සත්‍යකයක දෙයක්. ඒක සතිපට්ඨානය. ඒ අතර අපි දක්ෂ වෙනවා අවශ්‍ය නම් අපට සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියලා බලන්න. කොහොමද මේ ධාතු වලින් හටගත්තව මේ ශරීරයට හේතුනේ අපි ගත්තු ආහාර පාන ආදී. අපි කුඩා කාලේ පටන් අම්මගෙන් බීපු කිරි ටික ඉඳලා අපි නොයෙක් විදිහ ආහාර පාන ආදී ගත්තා. අන්නේ දේවල් වලින් තමයි මේ ශරීරය හැදුනේ. අපි මුලින්ම මවගේ කුසේ පිළිසින ගත්තේ ඇහැට නොපෙනෙන ප්‍රසන්න විඥානය. ඒ විඥානය තමයි බාහිරින් මෙතන සම්බන්ධ වුනේ. ඒක කර්ම ශක්තියත් එක්ක ආපු දෙයක්. අන්නේ විඥානයට අනුරූපව තමයි ඊටු ටික ඔක්කොම සංවර්ධනය වුනේ. ඒ භෞතික දේවල් ටික ඔක්කොම මුලදී අපි අම්මගේ කුසේ ඉන්න කාලේ අම්මා ගත්ත ආහාර පාන ආදීන් අපෝ පෝෂණය වුණා. අම්මා ආහාර පාන කොච්චර ගත්තත් ඒක තීරණය වුණේ ඒ මව්කසේ පිළිසගත් විඥානයට අනුව. ඒ විඥානේ බැසගත්තේ දුර්වල විඥානයක් නම්, ඒ මව්කසේ බැසගත්තේ දුර්වල කර්ම ශක්තියක් තියෙන විඥානයක් නම්, අපේ අම්ම කොයිතරම් පෝෂණදායි ආහාර ගත්තත් අප මෙතරම් දුරට සමර්ධනය වෙන්නේ නැහැ. ඇතැමිට අපේ ඇස් දෙක හඳ වෙන්න තිබුණා, කන් දෙක පිහිර වෙන්න තිබුණා, මන්ද බුද්ධික වෙන්න තිබුණා, මාකුසේදීම මේ යන තිබුණා. බලන්නේ කොච්චර දේවල් වලින් අපව බේරලා බේරලා මෙතන දුරක් ආවද කියලා. හිතා ගන්නවත් බෑ වෙනතුනි. සමහරවිට අවුරුදු 30ක් 40ක් ඉඳලා කෙනෙක් මැරුණාම අපි හරිය පුදුම වෙනවනේ. අපි හිතුවේ නෑ මෙයා මෙච්චර ඉක්මනට මැරේ කියලා නේ. පින්නතුනි ඉපදිලා දවසෙන් කෙනෙක් මිය ගියත් පුදුම වෙන දෙයක් නෑ. පුදුම වෙන්න ඕන මෞකසේ මෙච්චර කාලයක් හිටපු එක ගැන. ඉපදින අවුරුද්දෙන් මේකත් පුදුම වෙන දෙයක් නැහැ. අනේ මේ අවුරුද්ද ජීවත් වුණානේ. ඒකටයි පුදුම වෙන්න ඕන. අවුරුදු 40 මේ ගියා කියලා පිනුතුනේ පුදුම වෙනවා නම් ඔබ ගැන පුදුම වෙන්න ඕන. මැරිච්ච එක ගැන නෙවෙයි. අවුරුදු 40ක් පිනුතුනේ ඉන්න ලැබෙච්ච එක කොච්චර දුර්ලභ දෙයක්ද? ඒ කාලේදී අපි අපේ ආධ්‍යාත්ම දිනුවට වැඩවන කරගත්තු එක වෙනම දෙයක්. ඒක තනිකර දොස් කියන්නේ බෑ. නමුත් වෙනතන මේ කර්මයෙන් බේරලා බේරලා අනතුරු වලින් බේරලා ආවයෙන් වැස්සෙන් බේරලා අපේ අම්ම කොච්චර නම් ඇස් දෙකෙන් බලාගෙන හිටියද අහුවනි. එක පොඩි ඇටයක් වැලි කැටයක් නහය කනේ දාගත්තා නම් කටේ හිර කරගත්තා නම් අපි ඉවරයිනේ නේ. පොඩි අඹැටයක් හරි අබුටන් ඇටයක් හරි කුමන දෙයක් අතර ගත්තත් බලනව මොකද වෙන්නේ කියලානේ. හරි සැලකිල්ලෙන් ඉන්නේ. උගුර හිර වෙනවා වගේ නම් ඇඟිල්ල දාලා බලනවා කටේ මොනවා හරි හිර වෙලාද කියලානේ. කොච්චර සැලකිල්ලෙන්ද හිටියේ. බේරලා බේරලා මෙච්චර දුරක් ආවේ බබයා ගැන පින්නතුනි. කිසිදාක කෙනෙක් මිය ගියාට පුදුම වෙන්න එපා. දුක නම් අඩන්න ඒකට කමන්නේ නැහැ. හැබැයි පුදුම වෙන්න එපා. වරුදු 40න් මැරුණා, 50න් මැරුණා, අනේ විස්රාම යන කලින් මැරුණා. කවදාවත් පුදුම වෙන්න එපා. පුදුම වෙන්න ඕන මෙච්චර කල ජීවත් වෙච්චද කියලා. ඔබේම යාළුව බලන්න කී දෙනෙක් මැරිලාද මේ වලටනේ. ඉස්කෝලේ යන කාලේ මැරුණා, රැකියා කරද්දි මැරුණා, අනතුරු වලින් මැරුණා, හමුදාවට ගිහිල්ලා මැරුණානේ. ඔබ බලන්න මෙච්චර දුරක් ඇවිල්ලා තියෙනවනේ. කොච්චර පුදුම සාගත දෙයක්ද පින්නතුනේ මේක. ඒ නිසා මෙන්න මේ විඥානයේ මවකුසට බැසගෙන ඒ විඥාණයට සාපේක්ෂව තමයි ඒ මවගත්තු ආහාර පාන ආදී ඒ බෙහෙත් ආදීන් තමයි මේ අපේ ශරීරය සකස් වුණේ කියලා අපි දකිනකොට අර අපේ ශරීරය ගැන තියෙන මේ හේතුඵල ධර්ම දකිනකොට මේ ආත්ම වශයෙන් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගන්න එකට ගෙන්නේ කාටි වෙල යනවා විතරක් නෙවෙයි බාහිර රූපෙනුත් අපි නිදහස් වෙනවා මෙන්න මේ විදිහට පින්නතුනි අප මේ සඳහන් කළේ මේ කය ගැන ශරීරය ගැන එක එක කොටස් බලන ආකාරය. දැන් අපි බැලුවේ කටිපෝල මනසකාර විදිහට ශරීරයේ තියෙන කෙස් ලොම් නියද ආදී ගැන බලන අවස්ථාව. ඒකෙන් හිත සමාධිමත් වෙනවා. ඊට පස්සේ බලනවා අපි අනාගත ඊරණම. අපි මිය ගියාට පස්සේ මොකද වෙන්නේ? ටිකක් වෙලා අපේ ඇඟේ ශරීර රසණ තියෙනවා. ඊට පස්සේ රස්නේ යන කලින් අර අතපයි හාට මට වෙච්ච දේවල් එක තැනක තියලා ගැට ගහලා තියෙනවා නැත්නම් පස්සේ මේක එකතු කරන්න වෙනවනේ අමාරුයිනේ සීතල වුණාට පස්සේ එතන ඉඳන් ටිකෙන් ටික පින්න තුන අපේ ශරීරයට වෙන දේ බලන්න නිකන් ශරීරයේ තිබ්බොත් තියලා උඩ ඉඳලා තැනක ඉඳන් බලන් හිටියොත් මොකද වෙන්නේ වෙන දේවල් ටික හිතා ගන්න පුළුවන් නේනේ පින්තර වලින් හරි බලන්න ඉතින් දැන් නම් ඉතින් එහෙම අපි හිතන විදිහේ නරක දෙයක් වෙන්නේ නැහැ. දැන් බොහොම හොඳට ලස්සනට ශරීරය හදලා හිටියටත් වඩා ඔබ ලස්සන කළ ගන්නවා. බය වෙන දෙයක් නැහැ. නමුත් අපි මේ කියන්නේ පින්නතුනි ඇත්තටම ශරීරයට වෙන දේ. මේ කියන පස්සේ මේකට මොකක්වත් නොකරොත් ඇත්තටම මොකද වෙන්නේ කියන එකයි. කොච්චර ඉක්මනට දුර්වල වෙනවද පින්නතුනි. වැඩිදියත් අපවට ඉතාම ආදරය කරන අය අපිත් එක්ක එකට අපව තියාගෙන ගෙදර ඉන්නවත් හයන් එළි වෙනකන් අපව තියාගන්නත් කැමති නැහැ. කොච්චර අපට ආදරය කරනවද ගෙදර අයනේ. කොහේ හරි ගියොත් එනකන් බලාගෙන ඉන්නවා. පාළුව කියලා කියනෝනේ. එහෙම කියන අයම බලන්න අපි හැන්දෑවේ 6ට 4ට මේ ගියොත් අනේ පාළුව හෙට වෙනකන් ඉන්න කියලා එහෙම කියනද අපට? අනේ අම්ම මැරුණනේ. අපට අම නැතුව හරි පාළුව හෙට උදේ වෙනකන් අම්ම ඉන්න අපේ ගෙදර. කියනදේ ඊට පස්සේ අපි ගැන බය වෙනවා දැක්කත් බය වෙනවා අපි මැරිච්ච කාමරේට එන්නේවත් නැහැ ඈතින් ඉඳන් බලන්න කාමරේ යනවනම් තාගෙන උඩින් මාත් එක්ක යන් පොඩ්ඩක් ඇතුලට යන්න බයයි මට තනියම යන්න එහෙමනේ කියන්නේ ඇත්ත මේකනේ නේ පින්නතුණ ඉන්න කාලේ බය වෙනවා බානිනවා නොඑක් දිවල් කරනව නේ නැතුණාට පස්සේ යන්නේ මොකෝද නැස් දෙක පියාගත්තු ගමන් එහෙමින් ඒත් අපි බයන්නේ නේ අඩු ගහන්නේ අපේ ඥාතියේ කල්ලබ කමරේ මේ ගිහිල්ලා මේ කාමරේ ඉන්නවත් බයන්නේ අපේ එළිය වෙනකම් නින්දක් නැහැ එළිය වෙනකම් දාන්න කෙන ඔක්කොමටම කතා කරලා කියන එන්නේ කියලා අපේ ගෙද තනියම ඉන්නත් බයයි පින්නුතිනි මෙන්න මේ ශරීරයට වෙන දේ බලන්න ඊට පස්සේ ටිකෙන් ටික මේක නිකම්ම තිබ්බොත් වෙන දේ මේක ටිකෙන් ටික දුර්වර්ණ වෙලා පිරිසිදු වෙලා කඳ ගහලා අන්තිමට ඇඩසැකිල්ලක් වෙලා අවසානයේ මේ මහ පොළවේ තියෙන වැලියට දූවිලි බඩපත් කළා යනවා පින්නතුනි මෙන්න මේ ගැන හිත තියෙන එක තමයි මේ නව සීවතිකය නැත්නම් අසුභයේ විදිහට බලන ආකාරයේ අපේ ශරීරයේ. මේක ජීවිතය අසුභයක් නෙවෙයි පින්නතර සැපවින්ම. මේක ජීවිතයේ යථාර්ථය බැලීම. මෙහෙම බලන කෙනාගේ ජීවිතයේ වෙන පරිවර්තනය ඊළඟට විස්තර කරනවා පින්නතර. මෙහෙම යම් කිසි කෙනෙක් බලනවා නම් මෙන්න මේ බලන එකෙන්ම යාගේ හිත වාග් සමාධිමත් වෙනවා. හිතේ තියෙන නීවරණ කාම ඡන්ද ව්‍යාපාද තියෙන මෙද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ ටිකෙන් ටික ඇත්තල යනවා. හිත හරිය ලස්සන වෙනවා. කොච්චර ලස්සන වෙනවද කිව්වොත් පිනතුණි සතුට පිරීලා ඉතිරල යනවා. අපේ මේ අද ජීවිතයේ සතුට නැතිලා තියෙන මොන හිතද? මෙන්න මේ නීවරණ කාම ඡන්ද ආදී නීවරණ පටිගය මේ වගේ දේවල් නිසා අපේ හිතේ තියෙන ලස්සන නැති වෙලා. මෙන්න මේ සමත භාවනාවෙන් කයක දසකයෙන් කරන්නේ අන්නේ නීවරණ දුර වෙන ආකාරයට අපේ හිත එක කුසල අරමුණක දිග වේලාවක් සතිමත්ව පාත්‍රා ගැනීම. අන්න එහෙම පාත්‍රා ගැනීමත් එක්ක හිතේ නීවරණ ටිකෙන් ටික අයින් වෙනවා. හිතේ ධානාංග පහළ වෙනවා. විතක්ක විචාර පීති සුඛේ කඟදා කියලා. විතක්කය කියන්නේ අප ඒ සිතන භාවනා කමටහන්ට අදාළ දේ විතරක් අපි හිතනවා, විතර්කණය කරනවා. විචාර කියන්නේ ඒකත් එක්කම හැසිරෙනවා. පීති කියන්නේ ඒත් එක්කම සතුටින් ඉන්නවා. සැපේ කියන්නේ සුවයටපත් වෙනවා. ඒකාගතා ඒ අරමුණේම හිත සමාධිමත් වෙනවා. මේ ප්‍රථම ධ්‍යාන අවස්ථාව. එතකොට මේ වඩපු ස්ථාන ප්‍රභේද 6න් විශේෂයෙන් ආනාපාන සතියෙන් මේ ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන හතරම ලබන ආකාරයෙන් සඳහන් වෙනවා. නමුත් අනිත් බොහෝ අවස්ථාවලින් ඉරියාපත සම්බජඤ්ඤ මේ ආදී දේවල් වලින් බොහෝ විට වන්නේ උපචාර මට්ටමට නැත්නම් ධ්‍යානයට ආසන්න මට්ටමට විතරයි හිතෙන්නේ. ඒත් පින්නතුන අපේ හිතේ පිරිසුදු බව නිසා හිතේ සතුට පිරී ඉතිරල යනවා. කොච්චර යනවද කිව්වොත් හරියට ග්‍රීස්ම වෙලාවක ඉතාම සිසිල් වතුරකට බැස්ස වගේ අපේ මේ මනස දැන්න සතුට තමන්ගේ මුළු කයටම දැනිලා කයේ සැහැල්ලුව සතුට ප්‍රීතිය ඉතිරිලා යනවා. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ නීවරණ යටපත් කිරීමත් එක්කම අපි කාම ලෝකයේ කාම විශේෂ මොලයන්. මොකද කාම ලෝකය කියන්නේ සතර ආයත්, මනුස්ස ලෝකයක්, දිවි ලෝකයක් කියන මෙන්න මේ 11 තලයන්ට කියනවා කාම භූමි කියලා. අන්නේ කාම භූමි වල අපි ඉන්නේ නීවරණ තියෙනකන් විතරයි. 5 hindrances. මෙන්න මේව තියෙනකන් විතරයි අපි මේ මට්ටමේ ඉන්නේ. මෙතනින් ඉවත් වෙනවත් එක්කම ඒකෙන් අපි නීවරණ දුරු කරනවා කියන එක. නීවරණ දුරු කිරීමත් එක්කම මෙන්න මේ අපේ පංචකාම ගුණයන් ඉක්මවල යනවා. යනවත් එක්කම ඒ සීමාව කෙලවර ඉනෝ අපි අල්ලගන්න කෙනෙක්. ලේසියෙන් යන දෙන්නේ. ඒ තමයි මේ කාම ලෝකෙ ඉහෙළම තැන ඉන්න පරිණිවිත වසවත්තියේ ඉන්න වසවත්ති දිව්‍ය පුත්‍රයා පාපී මාරයා ඔහු ලේසියෙන් මෙතනින් ගැලවිල යන දෙන්නේ. අන්න එතන නීවරණ දුරු කරනකම් අපට කැමති විදිහට ඉන්න පුළුවන්. කිසිම බාධාවක් ඔහු කරන්නේ නැහැ. ඔහු හරියම සතුටුයි. අපි ලෝභ කන්න තරමට, ද්වේෂ කන්න තරමට, ඊර්ෂ්‍යා කරන තරමට, මෝඩකමින් ඉන්න තරමට යා කැමතියි. යා කැමති කැමති විදිහට අපව පාලනය කරන්න පුළුවන්. නමුත් මේ පංච නීවරණ දුරු කිරීම කියලා කියන්නේ මාරයාගේ ඇසට වැලි ගැසීමක් කියලා කියනවා. මාරයාගේ ඇස් දෙක අන්ධ කිරීමක් කියලා කියනවා. ඔහුගේ විශේෂ මොලේ කවුරු පාලනය කරන්න වෙයිද පස්සේ. මෙන්න මේ නීවරණ යටපත් කිරීමත් එක්ක අපේ ධ්‍යාන විශ්යටපත් වුණා කියලා කියන්නේ අපට මාරයාව පේනවා, මාරයාට අපව පේන්නේ නැහැ. එතන පසුකල යනකම් මාරයාට අපව පේනවා, අපිට මාරයාව පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කරනවා මෙන්න මේ ප්‍රථම ධ්‍යානෙ ලැබනකොට අන්නේ ලැබීමත් එක්කම අපේ ජීවිතේ ලැබෙන මනාව ආස්වාදයේ සතුට මේ ප්‍රීතිය හරියට ජලයකට බැස්ස වගේ හරියට දෙවෙනි ධානයේ විස්තර කරනවා පීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධානයට පත් වෙනකොට හරියට නෙළුම් විලක තියෙන නෙළුම් දඬු නෙළුම් අනාදී මේ දේවල් ඒ නෙළුම් විලේම වතුරත් එක්ක එකටම මිශ්‍ර වෙලා වතුරත් එක්කම ජීවත් වෙනවා වගේ අපිත් මේ සිහිල් බව නැමැති මේ අපේ සතුටත් එක්කම එකටම ජීවත් වෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම පිනොතුනි ඒ තික්මවලා යම් කිසි කෙනෙක් සැප දුක් ආදිය දෙකම දුරු කරලා ඔහු සුඛේ නබ්බතා සහිත ඔහු ඊළඟ ධ්‍යානෙපත් වෙනවා. මේ වගේ ප්‍රථම ධ්‍යානෙ, ද්විතිය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කියන මෙන්න මේ ධ්‍යානවලට ටිකින් එකපත් වෙනවා. පළවෙනි ධ්‍යානෙ විතක්ක විචාර පීති සුඛේ ගගතා සහිත ප්‍රථම ධ්‍යාන කුසල චිත්තේ. ඊළඟට පීති සුඛේ ගගතා සහිත ද්විතිය ධ්‍යානෙ. සුඛේ ගගතා සහිත තුන්වෙනි ධ්‍යානෙ. උපේක්ඛා ඒකාගතා සහිත හතරවෙනි ධ්‍යානෙ. මෙන්න මේ මට්ටමට එනකම් එන්න එන්නම පින්නතුනි අපිට කොහොමද යවන්නේ අපේ හිතේ තියෙන නීවරණ එන්න එනම යටපත් වෙලා අපි ආධ්‍යාත්මිකව ඊටම ශක්තිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ කුසලය ඉහළටම දින වෙනවා. එතකොට මෙන්න මේ මට්ටමට විශේෂයෙන් බුදු සසුනේහි කිසියම් කෙනෙක් මේ ධ්‍යාන මට්ටමට හේතු දිනු කළා කියලා කියන්නේ ඔහු ඉන්නේ සම්මා සතියේ. ඔහු ඉන්නේ සම්මා සමාධියේ. ඔහු සම්මා දිට්ඨියත් එක යන්නේ. අපි මුලින්ම සඳහන් කළා ආරසනික මාර්ගයේ කුමන කාරණේ වැඩුවත් විශේෂයෙන් සමාධිය වඩන වෙලාවෙදී ඔර සමාධිය විතරක් නෙවෙයි තියෙන්නේ. ඔර සම්මා දිට්ඨිය තියෙනවා. ඔර සම්මා වායාමය තියෙනවා. ඔර සම්මා සතිය තියෙනවා. මෙන්න මේ සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන මෙන්න මේ ගුණංග පරිවරාගෙන තමයි පරිවාර කොට තමයි සම්මා සමාධිය ගමන් කරන්නේ. ඔහු සුතමේ පඥාවෙන් දුකේ හට ගැනීම හා නිරෝධය කලින් අසා දැනගෙනයි ඔහු මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නේ. අන්නේම යන කෙනෙක් විදියට ඔහු හිත සමාධිමත් වෙන හැම මොහොතෙම ඔහු මේ ලෝකයේ යථාර්ථය නොනින් බලන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සූත්‍රයේ උපමා ගානකින් දක්වලා තියෙනවා මේ කායේ කායනපස්සේ විහෙරතිකේ විදියට යම් කෙනෙක් මේ කායගත සතිය වඩනවා නම් ආනාපාන සතිය, ඉරියාපත, සම්පජඤ්ඤය, ධාතු මනසිකාරය, පටිපෝල මනසිකාරය, අසුබේ මෙන්න මේ කියන කායගත සතියට නැත්තම් කායනුපස්සනාවට අදාළ දේවල් වඩනකොට ඔහු තමන්ගේ ශරීරයේ පිරිසිදුන දැනගන්න මේ ශරීරය ගැන හිත සමාධිමත් වෙන්න ඔහුගේ නීවරණ දුර වෙනවා. ඔහුගේ හිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වෙන්න එන්න එන්නම මායාට තමව පාලනය කරන්න බැරි බවට පත් වෙනවා. මායා අපේ ජීවිතයට අවකාශයක් ඉඩක් ලබන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ සමාධිමත් වෙච්ච සිතින් ඒක නම් කැමතිනම් ඔහු ටිකෙන් ටික තව විශේෂ දේවල් වලට පත් වෙන්න පුළුවන්. ඒ අතර විශේෂයෙන්ම කුසලයේ සඳහා තමන්ට තියෙන කැමැත්ත රතිය දුරු කිරීම නම් වූ අරතිය හැදෙනවා නම් අන්නේ අරතිය තමන්ට ටිකෙන් ටික දුර වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට බය සහ වෛරය ඇතිවන දේවල් තියෙනවා නම් බියක් හටගන්න දේවල් ජීවිතයේ තියෙනවා නම් ඒව දැන් ටිකෙන් ටික අඩු වෙලා යනවා. අපට ඉස්සර පේනුත්නි බියක් ඇති වෙන්නේ ඇයි? බියක් ඇති වෙන්නේ අපට දෙයක් අහිමි වෙයි කියලා. දෙයක් අහිමි වෙයි කියලා දුකක් බයක් හටගන්නේ ඇයි? ඒ අහිමි වෙන දෙයට අපි ලොකු වටිනාකමක් ලබා දීලා තියෙනවා. දැන් ගෙදර බලන්න යම්කිසි විදිය ප්‍රමාණයක ගෙදර වත්තේ කළු ගලක් තියෙනවා. ඒ ප්‍රමාණයම මැණික් ගලපු ගෙදර තියෙනවා. හිතා ගන්න පුළුවන් නේ? බයක් හටගන්නේ කොහොමද? පාර එළිය තියෙන ගල කිසියම් බයක් නෑ අපිට. හැබැයි ඒ ප්‍රමාණය නෙවෙයි, ඒෙන් 10න් පංගුවක්වත් මැණික් ගලක් ගෙදර තිබ්බොත් කොහොමද? ඔව්, මේ පෙනුතුන් ඒවා දන්නේ. කොහොමද කටයුතු කරන්නේ කියන එක මේ පෙනුතුන් දන්නවා. අපිට ඉතින් එච්චර වටින දේවල් තිබිලා නැහැ, ඒ නිසා මොනවද කියලා දන්නේ නැහැ. පින්නතුනි, එතකොට කොච්චර බයකින්ද මේ පින්නතුන් ඉන්නේ? ගමනක් ගියත් ගිහිල්ලා ආපු ගමන් බලනවා, යද්දි බලනවා, දොර ලොක් කරනවා, කැමරා බලනවා, නොයෙක් දේවල් කර කර නෙමෙයි යන්නේ. එතකොට යමක් ගැන අපට බයක් හටගන්නේ ඇයි? ඒ ගැන වටිනාකමක් තිබ්බ පමණටයි බය හටගන්නේ අපට. වටිනාකමක් නැත්නම් බයක් නැහැ පිනතුනි. එතකොට ඕ මෙන්න මේ දෙයට වටිනාකම ඇත්තටම අපි බාහිරින් ලබා දීලා තියෙන අපේ පැත්තෙන්. ඒ භෞතික දේ නෙවෙයි ඇත්තටම වටිනාකම තියෙන්නේ. ඒ වටිනාකම අපි ලබා දීලා තියෙන්නේ. දැන් බැරි වෙලාවත් අපි පාවිච්චි කරන මුදල් නෝටු ටික හෙට උදෑසන ඉඳන් අවලංගුයි කියලා ආරංචි වුණොත් හෙටින් පස්සේ අර වැඩක් නැති මිල. ඊට පස්සේ සමහර රටවල අර ගෙදර ජනෙල් වලින් එළියට දැම්මනේ සමහර සල්ලිනේ. ඒ වගේ වෙනවා. එතකොට පින්වත්නි, සමාජ මට්ටමින් මේවට වටිනාකමක් ලබා දී මට්ටමින් තමයි අප මේවට වටිනාකමක් දීලා තියෙන්නේ. සහ අපට බය සහ වෛරය ඇති වෙන්නෙම එක අතකින් බය හටගන්නේ මේ දේ වටිනාකමට ආරක්ෂාව තියාගන්න, රැකගන්න. අනිත් අතින් වෛරය හටගන්නේ කොහොමද? මේ වටිනාකමක් ලබා දීපු දේ හොරකම් කරන්න, ඒකට හානියක් කරන කෙනෙක් ආවොතින් එපමණට අනිත් පැත්තෙන් සූදානම් වෙලා ඉන්නේ සලකන්නේ කට්ටිය. පිනතුනේ මෙන්න මේකයි යථාර්ථය. දැන් මෙන්න මේ තමන්ගේ ජීවිතය අසුරු කරන මේ භෞතික දේවල් අන්තිම වශයෙන් ගත්තොත් මොනවද පිනතුනි? ඇහැට පේන රූප, කන් දෙකට එන ශබ්ද, නාසයට එන ගඳ සුවඳ, දිවට එන රස, කයට දැනෙන පහස. මෙන්න මේ පහටයි පිනතුනේ අපි ඇත්තටම ආසා කරලා තියෙන වෙන දෙයකට නෙවෙයි. මෙන්න මේ පහේ යථාර්ථය නොදන්න නිසායි අපිට මේක හඩගන්නේ. එතකොට අවසාන වශයෙන් මේ සමත භාවනාවෙන් කායික සතිය වඩන අපි ඊළඟට දකිනවා මේක තවත් ගැඹුරට ගිහිල්ලා ඇත්තටම මේකේ යථාර්ථය මොකද්ද කියලා. ඇහැට රූපයක් පේනවා නම් පින්නතුනි, ඒ පේන්නේ ඇත්තටම රූපය අනුව නෙවෙයි. අපට පේන්නේ ඒ වෙලාවේ තමන්ගේ ඇහැේ පෙනීමේ ශක්තිය අනුව ඒක දකින්නේ. ඇහැේ පෙනීමේ ශක්තිය ලබා දීලා තියෙන මොහොතින්ද අපේ මනසේ ස්වභාවයට අනුව අපේ තියෙන අවිද්‍යා, සංඛාර, තෘෂ්ණා, අතීත කර්ම යථාර්ථය නොදැනීම ආදී මේ හේතු ගණනාවක අභ්‍යන්තර නාමයේ තියෙන නාමයේ කියන කොටසේ තියෙන නැත්තම් වේදනා, සංඥා, සංඛාර, විඥානයන්ගේ තියෙන ස්වභාවය අනුව අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ ආයතන ටික නිර්මාණය කළ දීලා තියෙනවා. ඒ ආයතන වල සාපේක්ෂව තමයි බාහිර ලෝකෙ මේලා පේන්නේ. ශබ්ද ඇහෙනවා. දැන් මෙතන මේ වෙලාවෙම තවත් සත්‍යමයේ වාතේ ඉන්නවා. සමහර දේවුරු ඇවිල්ලා ඇති, සමහර අමනුෂ්‍යයන් ඇවිල්ලා බණ අහනවා ඇති, නොයෙක් විදිහ සත්‍යමයේ වටේ ඉන්නවා. නමුත් අපේ ඇහි ඊට අදාළ වූ පෙනීමේ ශක්තියක් මේ මොහොතේ නැහැ. හැබැයි අපේ මනස අපේ වෙනස් වුණොතින් මේ කියන ශක්තිය වෙනස් වෙන විදිහට, මේ ඇහෙන ශබ්ද වෙනස් වෙන විදිහට අපේ ඇස් කන ආදී මේ ආයතන ඒ වෙලාවෙම වෙනස් වෙනවා. පින්නතුනි, මෙන්න මේක තමයි යථාර්ථය. අපේ මේ ආයතන ඕන වෙලාවක වෙනස් වෙන පුළුවන් පින්නතුනි. කොයි තරම් වෙනසද කිව්වොත් අපේ මේ ලිංග ભેදේ gender එකකට මේ ජීවත් වෙන කාලයේදීම ඕන ලඟ වෙනස් වෙන පුළුවන්. එහෙම වෙනස් වෙච්ච සිද්ධීන් වර්තමානයේත් අපි දන්නවා. මේ කෘතිම වෙනස් කරගන්න එක නෙමෙයි මේ කියන්නේ, ස්වභාවික වෙනස් වෙනවා පින්නතුනි. බුද්ධ කාලෙත් එහෙම වෙලා තියෙනවා. සමහර පිරිමෑ වශයෙන් ඉන්නේ ගෑනු අය වෙලා මේක වෙනස් වුණාට පස්සේ දරා ගන්න බැරුව ඈත ප්‍රදේශවල ගිහිල්ලා නැවත විවාහ වෙලා දරුවෝ ලබලා ආයෙ කලක් කියනකොට එයා ආයෙ ලිංග වෙනස් වෙන කලින් විදියට ආයෙ නැවත තමන් හිටපු පාත්‍රය ඇවිල්ලා තියෙනවා. පින්නතුනි අපේ මනසේ ස්වභාවය අනුව ඕන වෙලාවක අපේ ආයතන වෙනස් වෙන්න පුළුවන්. ආයතන කියන්නේ ඇස්ස කන ආදී මේ අභ්‍යන්තර භෞතික ශරීරයේ පාදක කරගෙන තියෙන මේ ස්වභාවයන් ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි තේරුම් ගන්නවා ඒකාන්තයෙන් මේ ආයතන හැම වෙලාවෙම නිර්මාණය වෙනවා. මේව දිගටම තියෙන දේවල් නෙවෙයි. ඕනම වෙලාවක වෙනස් වෙනවා මේ. දැන් බලන්න දැන් මම දැන් හොඳට බණ කියන නිසා දැන් කවුරුත් හොඳයි. දැන් බැරි වෙලත් මම මෙයාගේ හිතරි දෙන්න මම හරි කිව්වොත් බැන්නොත් කවුරුරෙන් කාගිරා නම කියලා. ඒ වෙච්ච මොහොතෙන් බලන්න ඔබේ මානසික ස්වභාවය, මනස රණව බලන ශරීරය වෙනස් වෙන හැටි. ශරීර වෙනස් වීම අනුවම බලන මාධ්‍යා බලන විදිය, මේ බඩමුට දිහා බලන විදිය සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට මේක තමයි ස්වභාවය. එතකොට මේක වෙන්නේ කොහොමද? අපි මේ වෙනස් වීමේ යථාර්ථය නොදැන නිසා. අපේ දැනට අපේ ජීවිතයේ තියෙන්නේ මේ ඇහෙන් දකින රූප බාහිර මේ මොහොතේ තියෙනවා කියන හැඟීමෙන්. ඒ බාහිර පේන රූපය පේන්න කලින් හොත් මෙතන තිබ්බා, පේන වෙලාවෙත් තියෙනවා, පේනකොට පස්සෙත් මේක මම ඒක නොබල හිටියත් අර විදිහටම තියෙනවා කියලා හිතන් ඉන්න. මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේ අවිද්‍යාවෙන් සිත මුදවන්නටයි මේ ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට එකපැතකින් මේ කායි කයන පස්සේ විහෙතිගේ විදියට කයි කයනව බලමින් ආස්වාස ප්‍රස්වාසය, ඉරියව්, තමන් කරන කටයුතු, තමන්ගේ කෙස් ලොම් ආදී කොටස්, පඨවි ආදී ධාතු, උද්දමාදක විනලක ආදී මේ නවසීවතිකට අයිති මේ ගැට පස්සේ ශරීරයට වෙන දේවල් මේවට හිත තියලා වර්තමානයේ හිත සමාධිමත් කරගෙන ඉන්න ගමන් ඒක සමතය. ඒක නීවරණ දුරු කරන හේතුවක්. ඒක සමති සත්‍ය තුල ඉන්නේ. ඒ සම්මුති සත්‍ය තුල ඉඳගෙන හිත සමාධිමත් කිරීමේ ප්‍රතිඵල විදියට අපි කාම ඡන්ද ආදී නීවරණ දුරු කරගන්නවා. හිතේ සතුට පිරී ඉතිරි යන මට්ටමට අපේ ජීවිතයේ ආධ්‍යාත්මික සතුට අපි දිනු කරගන්න ගමන් එතනින් නොනවති අපි මේ හිතේ සමාධිය, ධ්‍යාන, ධ්‍යානාංග මේ දේවලුත් මේ සැපයත් අපි දන්නවා මේක දිගට පවතින දෙයක් නෙවෙයි. ධ්‍යාන මට්ටමින් උනත් අපි සතුටක් ලබා ගත්තා නම් ඒ සතුට මනංච කටිච්ච ධම්මේ චුප්පජිති මනෝවිඤ්ඤාණ කියපු විදියට මනෝ සංපස්යෙන් හටගත්තු දෙයක්. ඒක ස්පර්ශ නිසා හටගත්තු දෙයක්. පස්සපච්චා වේදනා, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශ නිසා මේ වේදනා හටගත්තේ ස්පර්ශ නිරෝධයෙන් මේක ඉතුරු නැතුවම නිරෝධ වෙන කියලා අපි දැනගෙන අප මොකද කරන්නේ? මෙන්න මේ බාහිර රූපය නිර්මාණය නොවන විදියටම ඉහළම තැනකින් අපේ හිත පවත්වා ගන්නවා. ඒ කොහොමද? අර සමාධිමත් වෙච්ච සිතින් අපි බලනවා ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගඳ සුවඳ අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, කය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි, පොට්ටබ්බය අනිත්‍යයි. මොකද මේ අනිත්‍ය කියලා කියන්නේ? අනිත්‍ය කිව්ව ගමන් අපි මොකද කියන්නේ? අපි කියන්නේ වෙනස් වෙනවා කියලා, කැඩෙනවා බිඳෙනවා කියලා. ඒක පේනතුනේ සැබෑ අනිත්‍ය නෙවෙයි. ඒක විපරිණාම, ඒක චේන්ජින් එක. ඉම්පර්මනන්ස් කියන එක ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. ඔව්, ඉම්පර්මනන්ස් අනිත්‍ය කියලා කියන්නේ පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. අහුත්වා සම්බුතං හොත්වාන භවිස්සති. Not been occurred, comes to occurrence, been occurred, will not go to occurrence. අතීතයෙන් වර්තමානයට ආවෙත් නැහැ, වර්තමානයෙන් අනාගතයට ආවෙත් නැහැ. හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඇසත් එහෙමයි, රූපයත් එහෙමයි, කනත් එහෙමයි, ශබ්දයත් එහෙමයි, නාසයත් එහෙමයි, ගඳ සුවඳත් එහෙමයි, දිවත් එහෙමයි, රසයත් එහෙමයි, කයත් එහෙමයි, පොට්ටබ්බයත් එහෙමයි. මේව කිසිම දෙයක් දිගින් දිගටම යන දේවල් නෙවෙයි. හැම මොහොතෙම මනසේ ස්වභාවයට අනුව ඉති ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං හෝති. මේ ඇති කලින් මේක හටගත්තා. මේ නිරෝධයෙන් මේ නිරෝධයට පත්ද. අවසාන වශයෙන් අපිට ප්‍රැක්ටිස් කරන්න තියෙන මොකද්ද? රූපයක් ඉදිරි පිට දකිනකොටම ඇස නිරුද්ධ වෙලා, රූපේ නිරුද්ධ වෙලා, චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙලා කියලා ඒ ටික නෑ වෙලයි මට මේ රූපය ස්කන්ධ ටිකක් විදියට පේන්නේ කියලා චිත්තචෛතසික ටිකක් නේද මම ඇසුරු කරන්නේ කියලා බලන එක. එතකොට යමක් බාහිර හඳුනා ගන්නව නම් රූපයක් ඒ බාහිර හඳුනා ගන්න මොහොතෙහි ඒ බාහිර රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. නමුත් අපිට ආය අලුත් රූපයක් තේන නිසා අපි නිතර නිතරම බාහිරට මේක නැඹුරු කරමින් ඉන්නේ. මේක තමයි වෙනසකට තියෙන්නේ. මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගත්තනම් තේරුම් ගන්නවත් එක්කම අපට යන වැටේම ශ්‍රද්ධාව කියන මොකද්ද? මේක නොදැන බාහිරට හිත බැසගත්තොත් ඒක අවිද්‍යාව. අවිද්‍යාවච්ච සංඛාරා සංඛාරවච්ච විඥානං කියන මෙන්න මේ රෝලේ මෙන්න මේ චක්‍රය අපට යන්න වෙනවා. ගිහිල්ලා බාපච්චා ජාති ජාතිපච්චා ජරා මරණං කියන තැනට යන්න වෙනවා කියලා බලන්න. මේක දකිනකොටම අපි දකිනවා නම් මේක නිරුද්ධ වෙලා ඇසත් රූපයත් චක්කු විඥානයත් නිරුද්ධ වෙච්ච තැනකයි මනෝ විඥාණයෙන් මේක තේරුම් ගන්නේ කියලා දකින එක. ඔබ යම් කිසි මුදලක් දීලා කිසියම් දෙයක් ගත්තොත් අපි කියව මෙහෙ මුදලින් 20ක් හරි 50ක් හරි දීලා ඔබ යමක් ගත්තා. ඩොලර් 100ක් දීලා ඔබ යමක් ගත්තා කියලා කියමු. ඩොලර් 100ක් දීලා ඔබ යමක් ගත්තොත් ඔබ බඩුව ලබනකොට ඩොලර් 100 ඔබ ළඟ නැහැ. ඩොලර් 100 වැය වෙලා තමයි ඔබ බඩුව ගත්තේ. අන්න ඒ වගේ තමයි මේ රූපය කියන්නේ, මේක තේරුම් ගැනීම කියන්නේ මේ ඩොලර් 100 වගේ ඇත්තටම. ඇසත් රූපයත් චක්කු විඥානයත් එක දීලා තමයි අපි රූපේ මේ ආසාදේ මේ පැතර ගන්නෙ. ඒ ගන්න වෙලාවේ අර මුදල අපේ ළඟ නැහැ. ඒක දීලා තමයි මේක හමුනේ. ඒක නොදුනා නම් මේක ලැබෙන්නේ නැහැ. ඒක වැය නොවුනා නම් ඇස රූපය චක්කු විඥානය කියන මේ ටික වැය නොවුනා නම් අපට රූපයක් දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ රූපේ දැනගන්න වෙලාවේදී මනෝ විඥාණයෙන් අර දීප මුදල අපේ ළඟ නැහැ. මෙන්න මේක තමයි අපි ධර්මයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියලා කියන්නේ ඩොලර් 100ක් තියෙනවා, රුපියල් තියෙනවා, Taman එක දැනගන්නවා කියලා ඔක්කොම හිතන් ඉන්නේ. හිතන් ඉන්න පුළුවන්. අර පොඩි කාලේ වගේ. හැබැයි Taman ළඟ එක දැන් නැහැ. මෙන්න මේක දන්නවත් එකම මොකද්ද වෙන්නේ? අපි දන්නව මේ ඇසුරු කරන්නේ මේ වෙලාවේ දැන් මම මේ පෙනුතුට බණ කියනවා. මෙතන වාකය බොහොම අවධානයෙන් ශ්‍රද්ධාවෙන් බණ අහනවා කියලා මං හිතන් ඉන්නවා. එහෙම තමයි සම්මුති සත්‍ය විදියට. හැබැයි මං ඒක තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්න බේස් වෙච්ච පදණම් වෙච්ච ඒ ඇසත් රූපයත් චක්කු විඥානයත් සියල්ලක්ම නිරුද්ධ වෙච්ච තැනක මං ධර්ම දේශනා කියලා උකඩ කළා තියෙන්නේ. මනංච පටිච්ච ධම්මේ චුප්පජිති මනෝ විඥානං කියන මෙන්න මේ කාරණා ටිකත් එකයි මගේ මේ ගනුදෙනු මෙතෙක් වෙලා ගිහිලා තියෙන්නේ. ඒ අතරේ මේ පෙනුතුන් සතුටුනාගේ පෙනුණා. නොඑක්දල් මට පෙනුණා. ඒ ඔක්කොම මගේ ලෝකේ මං හිතාගත්තු දේවල් මිස ඇත්තටම බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. හැබැයි රූපයක් බාහිර ලෝකේ නැහැ කියලා කියන්නේ නැහැ පෙනුතුනි. ඒ ස්පර්ශ වෙන මොහොතේ වර්ණ රූපය මගේ ඇසට පතිතුණු නිසා තමයි මම මේ රූපය හඳුනාගත්තේ. දැන් ඒක මම හඳුනාගත්තේ නැත්නම් වන්න රූපයෙන් මෙතන මං එනකොට කවුරුවත් නැහැ කියලා මම දැනගත්තනම් මම මේ බණ ටික කියන්නේ නැහනේ. මම මේ බණ ටික කියන්නේ ඒ වන්න රූපයෙන් මේ පින්වත් පිරිසක් ඉන්න බව හඳුනාගෙන හිටමු නිසා තමයි මම මේ බණ ටික දේශනා කළේ. හැබැයි ඒකෙන් කියන්නේ ඒ වන්න රූපයේ දිගටම තිබ්බා කියන එක කියන්නේ. ඒ හැඩ පතිත වෙන මොහොතේ ඒ මොහොත වර්තමාන මොහොතක් විදිහට ගත්තනම් එතෙන්දී මේ කර්ම දායනයක් විදිහට නිර්මාණය වෙච්ච මේ රූපය ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒක පෙරපසනදී මගේ ඉන්ද්‍රිය වලට සාපේක්ෂව හටගෙන එතනම නිරෝධයට පත් වෙනවා. එතකොට ප්‍රඥාව කියන්නේ මොකද්ද? මේ ඇසෙන් වන්න රූපය, කනෙන් ශබ්ද රූපය, නාසෙන් ගන්ධ රූපය, දිවෙන් රස රූපය, කයින් පොට්ටබ්බ රූපය හඳුනාගෙන අන්නේ හඳුනාගත්තු දේ නිරෝධ වෙච්ච බව දැනගෙන සීයෙන් සනුවණෙන් නැත්තම් සතිපට්ඨානෙන් සහ සතිපට්ඨාන භාවනාවෙන් වාසය කිරීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අන්නේ වින්නකොට මම දන්නවා මේ රූපේ නිරුද්ධුනා කියලා දැනගත්තොත් යම් කිසි කෙනෙක් මට ගරු කරනකොට ප්‍රශංසා කරනකොට මම ඒකට ඇලෙන්නේ යන්නේ නැහැ. මං ගැන යම් කිසි විදියක අමනාපයකින් යම් කිසි ක්‍රියාවක් කරනවා නම් ඒකට මම දුක් වෙන්නේ යන්නේ නැහැ. ඒයි මම දන්නවා මේ බාහිර රූපය නිරුද්ධච්ච මොහොතක මම මේක තේරුම් ගන්නේ මගේ මනෝ විඥාණයෙන් මට කිසියම් විදියක කරාගයක් හරි ද්වේෂයක් හරි හටගත්තනම් ඒ හටගත්තේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඒ වෙලාවේ බාහිර රූපයක් ඇතයි කියලා මාගත නිසායි මට රාගයක් හරි ද්වේෂයක් හරි මාන්නයක් හරි ඊර්ෂ්‍යාවක් හරි හටගත්තනම් හටගත්තා. මෙන්න මේ යථාර්ථය තේරුම් අරගෙන මේක සුතමේ ප්‍රඥාවෙන් අසහා දැනගෙන මෙන්න මේ තුල අපි උපරිම ලෙස ජීවත් වෙන දක්ෂණෝතින් මෙන්න මේකට ජීවත් වීම හුරු කරවීම තමයි ධර්මයේ පුහුණු කිරීම කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු කිරීම. මෙන්න මේ සම්මා දිට්ඨිය දිනන වෙන විදිහට ඒකට නිතරම උපකාරවත් වෙන දේවල් සීල අනුග්‍රහිතාය, සීලෙන් අනුග්‍රහ කරගන්නට ඕන, සුතානුග්‍රහිතාට හෝති, ශ්‍රුතවත් භාවයෙන් අනුග්‍රහ ලබන්නට ඕන, සාකච්ඡානුග්‍රහිතාය සාකච්ඡාවෙන් අනුග්‍රහ ලබන්නට ඕන, ඊට පස්සේ සමාධියෙන් අනුග්‍රහ ලබන්නට ඕන, ප්‍රඥාවෙන් අනුග්‍රහ ලබන්නට ඕන, මේ ආදී කරුණ වලින් අනුග්‍රහ ලැබමින් නිතරම සම්මාදිටිය දිනු වෙන විදිහට මම ඉන්නට ඕන. ඒ වගේම සම්මා සංකප්පේ විදිහට නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ නෙක්ඛමයේ ඇස්කන ආසාදීන්ද්‍රයන් පිනවනට යන දේවල් වලින් ටිකෙන් ටික අයින් වෙන විදිහට වාසය කරන්න ඕන. අව්‍යාපාද සංකප්ප, ව්‍යාපාදේ නැති වෙන විදිහට නිතර මෛත්‍රී සාගතව සීල සත්තෝ සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් තමන්ගේ මනසේ නිරෝගී භාවය අපේක්ෂාවෙන් නිතර තමන්ගේ හිත ගැන සැලකිලිමින් ඉන්නට ඕන මේ සාගතව. අව්‍යාපාද සංකප්ප, ඊළඟ අවිහිංසා සංකප්ප, වෙනත් කෙනෙකුට කිසිදු විදියෙ හිංසාවක් පීඩාවක් නොවන විදියට අප නිතරම කටයුතු කරන්න ඕන. මේකෙන් සම්මා සංකප්ප කියන්නේ. ඊළඟ සම්මා වාචාව, තමගේ වචන ගැන වහා පරිස්සම් වෙන මෙතෙන්ට එනකොට පින්නතුනි. ඔබ ආධ්‍යාත්මික ගමන් මගට බැසගත්තාද කියලා ඔබටම ඔබ ගැන බලන්න පුළුවන් ප්‍රධානතම දේ තමයි භාෂාවේ ඇතිවන වෙනස්කම්. වචන කතා කිරීම වා අඩු වෙනවා පින්නතුනි. එකක් තමයි අනවශ්‍ය වචන තමන්ට කියන්න බැරි වෙනවා. අනිත් දේ තමයි ඒ වචන කතා කරනට වඩා දැන් අපි බොහෝ විට කතා කළා බාහිරින් යම් දෙයක් සතුටක් බලාපොරොත්තු වෙන අපි කතා කරන්නේ. නමුත් මේ ගමන මගට ආවට පස්සේ එහෙම බාහිරින් ලබන සතුටට වඩා සතුටක් තමන්ගේ අභ්‍යන්තරයේ තියෙනවා. අන්න ඒ සතුටත් එක්ක තමයි තමන් වැඩිපුර ජීවත් වෙන්නේ. අන්න ඒකට තමයි කියන්නේ ධම්මේ වා කතා අරියවතුන් නිභව කියලා. කතා කරනවා නම් දැහැමි දෙයක් කතා කරන්නේ. එහෙම නැත්නම් නිශ්ශබ්දව ඉන්න. මොකුත් දන්නේ නැතුව. නමුත් තමගේ අභ්‍යන්තරේ ලොකු වැඩක් කරනවා මේ අතරේ. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, කන අනිත්‍යයි. ඇතුලෙන් මහා ලොකු බර වැඩ. විදර්ශනාවේ. ඇතුලෙන් විදර්ශනාව පිටින් බලනකට හිතෙන්නේ කිසියම් දෙයක් දන්නේ නැති මොඩෙක් කියලා. ඇතුලේ මහා බර ආවි පාවිච්චි කළා විශාල සංග්‍රහමයක් කෙලස් එක්ක. එතෙන්දි සමන්ට බාහිර අය නොසලකා ඉන්න තරමට හොඳයි. එදාට තමයි තේරෙන්නේ මට කරන ලොකුම සැලකිල්ල තමයි නොසලකිල්ල කියන්නේ. එදාට අනිත් අය වැඩිපුර කතා කරන්න, ප්‍රශංසා කරන්න, කෑම කෑවද කියලා අහන්න, තේ බිව්වද කියලා අහන්න, ඒව නොආහන තරමට හොඳයි. අන්න එතෙන්ට එනකන් තමයි පිනුතින අපට මහා ලොකු සටනක් මේ අනිත් අයගේ හිත් දිනා ගන්න, සතුරු කරවන්න. අපි නිතරම යන්නේ අනිත් අය සතුරු කරවන්න යන්නේ. පිනුතින අපි අපිට සතුරු වෙන විදිහට නම් අපි ජීවත් වෙන්න. අපේ සතුට අපේ හිත හදා ගන්න ඕන අපි වැඩ කරන්න. අපි ලෝකේ කොච්චරයි සතුරු කරන්න ගියත් පිනුතින අපි හිතන විදිහට ඒක කරන්න බෑ. ඒ අපිව තේරුම් ගන්න කවදාවත්. බාහිර ලෝකයෙන් සතුට ප්‍රසාදය දිනු කරගන්න ලබා ගන්න කියලා ගියොත් ඔබ අන්තිමට කලකිරිල තමයි අවසන්නේ. ඒක කවදාවත් ඔබ ලබන හිතන ප්‍රමාණය ලබා ගන්න බෑ. වැඩියක් තම ඔබේ කුසෙන් බිහි වෙච්ච දරුවන්ගෙන්වත් ඔබට ඒක කිසිදාක ලැබෙන්නේ නැහැ. වැඩියක් තම ඔබ කැමති විදියට ඔබේ ශරීරයවත් ඉන්නේ නැහැ පෙන්නතුනි. අපේ කොණ්ඩේ, අපේ මූණ, අපේ දත් ටික, අපේ නියපොතු ටික ඒවත් අපි කැමති විදියට තියනවද? එහෙම නැත්නම් පෙන්නතුනි කොහොමද අනිත් අය අපි කැමති විදියට ඉන්නේ කියලා හිතන්නේ? අපි ඇඳගත්තු ඇඳුම අද උදේ ඇඳ හවස් වෙනකොට අපට ඒ ඇඳුම එහෙම පුළුවන් ද අලමාරියෙන් දාන්න? ඒකවත් බෑනේ නේ. කොච්චර අපිරිසිදු වෙලාද නේ. නමුත් අපේ මේ ධර්ම මාර්ගයට ගියෝතින් පින්නතුනි, අද අපට ඇඳුමක් කිලිටි වෙනකොට හිතට ටිකක් වෙනසක් තියෙනවා. අනේ දැන් ඉක්මනට ඇඳුම හොදගන්න කියලා නේ. නමුත් පින්නතුනි ධර්ම මාර්ගයට ආවට පස්සේ මේ ධර්මයේ පුහුණු වෙනකොට අනිත්‍යත්‍ය කියනකොට ඉතින් පිරිසිදු වෙන ඕනේ සයින් පණ්ඩඳු පිරිසිදු කරගන්නේ. නමුත් තමන්ට තමන්ගේ අඳුම පැනඳමවත්, තමන්ගේ ශරීරයවත්, තමන්ගේ කොණ්ඩේවත්, තමන්ගේ සෙරපු දෙකවත් තමන්ට එපා වෙන්නේ. ඊව කොච්චර පරණ උනත්, කොච්චර දහඩිය හැමුවත් තමන්ට එපා වෙන්නේ නැව පිනතුනි. හැයි ඔබේ ඇඳුම කිලිටු වෙන්නේ නිකන් නෙවෙයි. සීලේ වඩද්දී, සමාධිය වඩද්දී, ප්‍රඥා වඩද්දී, සමථ විදර්ශනා වඩද්දී, ආරියසංග මාර්ගය වඩද්දී ඔබට අලුත් ඇඳුමක් නෙවෙයි. ඔබේ පරණ ඇඳුම තියලා ඔබට වඳින හිතේ එදාට ඔබ නොවැන්දත් ඔබ මිය ගිය දවසට මේ ලෝකයේ ආයේ ඇඳුම් වලට ඇදමිට දාගැබ් හඳලා වඳි, ධාතු කරඬු වල දාලා වඳි. ඒ නැන්සානේ බුදුරජාණන් වහන්සේගේ සිවුරේ කොටස්, පටිය ධාතුව කියලා පටිය බෙල්ට් එකේ කොටස්, පාත්‍ර ධාතුව කියලා පාත්‍රයේ කොටස්. ඒව පරණයි කියලා විසි කරන්නේ, ඒව ගඳයි කියලා විසි කරන්නේ. ඒව ධාතු කරණු වල දාලා මනුස්ස ලෝකේ නෙවෙයි දිව්‍ය ලෝක වල, බ්‍රහ්ම ලෝක වල වඳිනු. ඒ වඳින්නේ ඇයි? ඒ දේ පරිහරණය කරන්නේ හිත වඩලා තියෙන්නේ, හිත පිරිසුදු කරගෙන තියෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි හිටපු තැන් පූජනීය ස්ථාන වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගෙන් වරක් ශක්‍ර දේවේන්ද්‍ර ඇවිල්ලා අහනවා, ස්වාමීනි කොයි භූමියද ලස්සන? යම්කිසි දාගැබක් හදපු තැනද, ආරණ්‍යයක්ද, ලස්සන ස්වාභාවික පරිසරයක්ද? මෙන්න මේ දේවල් වලින් කොයි භූමියද, කොයි ලෑන්ඩ් එකද ලස්සන? කොයි ලෑන්ඩ් එකද, කොයි ඉඩමද, කොයි භූමියද ලස්සන? අලංකාර කියලා හෝ රමණීය කියලා හෝ බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරන්නේ? යත්ථ අරහන්තෝ විහරಂತಿ, යම් සිතන කරහතන් වහන්සේලා වාසය කරනවා නම් අන්නේ භූමිය තමයි ලස්සන කියලා. බාහිර ස්වභාවික පරිසරයේ කොච්චර දියැලි තිබුණත්, කොච්චර ගංගා තිබුණත්, කොච්චර ලස්සන ගස්, මල්, ගෙඩි, ඵලදාව, වනසතුන් හිටියත් ඒව කිසිම දෙයක් පිනතුන අලංකාර දේවල් නෙවෙයි. ඒ වගේ කිසිම භූමියක් අලංකාර වෙන්නේ නැහැ, රමණීය වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකද්ද? යම් කිසි භූමියක නික්ලේශී අරහත් උතුමන් වාසය කරනවා නම් අන්නේ භූමියයි රමණීය භූමියක් වෙන්නේ කියලා. එනිසා ඔබේ නිවස රමණීය භූමියක් වෙන්නට ඕන. ඔබේ නිවස පංචශීල රැකෙන ස්ථානයක් වෙන්නට ඕන. ඔබේ නිවස දන් දෙන ස්ථානයක් වෙන්නට ඕන. ඔබේ නිවසේ සතුටින් ඉන්න ස්ථානයක්. අනිත් පැයට මෙත්තා සාගත කාය කර්මෙන් වචී කර්මෙන් කටයුතු කරන. ඔබේ නිවසේ ඉන්න අනිත් පැයට දරුවන්ට වගේ සලකන. ඔබ ඇසුරු කරන වටා පිටාව ඇයට බොහොම මෛත්‍රියෙන් සලකන බවටපත් වෙන්නට ඕන. විතරක් නෙවෙයි. ඔබේ ඉඩමේ නිවසේ තියෙන ගහකොළ ඒව නිතර බලන්න පිනතුනි අතපත ගන්න. තමන් හිටවන මල් පැල තමන්ගේ වත්තේ තියෙනට ඕන. ලස්සන මල් පැල. මල් තියෙන සුවඳ හමන දේවල්. ඒව තමයි සතුට ලබන දේවල්. අපි සතුට හොයාගෙන ඈත යනවා නේද? පිනතුනි තමා ගෙදරින් එළියට බහිනකොටම ඔබේ දෑතින් හිටවපු මල් ගස් ඔබට පේන තියෙනවද? ඔබේ අතින් සතුන්ට දාපු වතුර ටික කෑම ටික ඔබට පේන තැනක තියෙනට ඕන. ඒ සත්තු ඇවිල්ලා මේ මැස් වැයල වතුර බොන ඔබ දාපු වතුර පාදිනේ. ඔබ දාපු බත්තට ටිකක් සත්තු ඇවිල්ලා කෑම කනවා ඒවා. ලේන් වැයලා සතුනේ කනවා. අන්නේ දෙයක් ඔබේ නිවසෙන් එළියට බහිනකොටම තියෙනට ඕන. අන්නේ දාන පිනු දින ඔබ සතුට හොයාගෙන ඈත යන්නේ. ඔබේ සතුට ඔබේ නිවසෙන් බාටපත් වෙනවා. ඔබ ඈත යන්න පුළුවන් යුතුකමක් කරන්න. අනිත් කෙනෙකුට උදව්වක් කරන්න ඈත යන්න පුළුවන්. නම් සතුට ලබන්න කියලා පිනු දිනේ මහා දුර්ගම යන්න ඕනේ. සතර තියෙන ඔබේ නිස්ථානෙමයි. ඒ නිස්ථානෙ ලස්සන වන්නේ ඔබේ හිත ලස්සන වෙන්නට ඕන. අන්නේ හිත ලස්සන වෙන්න නම් එකාතකින් වෙන්න මේ සමතය කය කනපසී විහෙති කිව් විදියට තමන්ගේ ශරීරය ගැන පූර්ණ අවධානය වර්තමානිය තුළ උපරිම ලෙස සිහිය පාත්‍රා කර. ඒ සිහිය පිහිටවා පිටුවා ගැනීම සමතය එක සම්මුති සත්‍යයන් හොයන්නේ. ඒ සම්මුති සත්‍ය තුළ ආයෝහන ලක්ෂණ විදියට හිත පිහිටුවා ගන්න ගමන් අනිත් පැත්තෙන් අපි දන්නවා ඒ බාහිර ලෝකය හැමදාම එක වගේ තියෙන ලෝකයක් නෙවෙයි. ඒ ලෝකය වෙනස් වෙන ලෝකයක්. අපි කැමති විදියට පවතින ලෝකයක් නෙවෙයි. එහෙනම් අන්නේ ප්‍රියමනාප වූ හෝ ඒ බාහිර ලෝකයෙන් අපි නිදහස් වෙන්නට ඕන. අන්නේ නිදහස් වෙන්නට නම් ඒ බාහිර ලෝකයේ නිර්මාණය වෙච්ච ස්වභාවය ඒ හට ගැනීම නිරෝධය අනිත්‍ය විදර්ශනාව අපි පුහුණු කරන්න ඕන. අන්නේ විදර්ශනාව පුහුණු කරනවා කියන්නේ මොකද්ද? මේ බාහිර රූපයක් නිර්මාණය වෙන්නට හේතු වෙච්ච අර නිරුද්ධ වෙච්ච රූපය අස්කන්නාසාදී ආයතන රූපාදී අරමුණු චක්කු විඥානාදී මේ පංච විඥානයන්හි නිරෝධය දකින්නක මෙන්න මේ අනිත්‍යතාවය දකින්නත් එක්කම අපි බාහිර ලෝකේ නිදහස් වුණා. බාහිර රූපේ නිදහස් වුණා. බාහිර භෞතික රූපෙන් ඉතරක් නෙවෙයි. මේ ආස්වාස ප්‍රස්වාස මේ ඉරියව් මේ තමන්ගේ ක්‍රියාකාරීත්වය සතර මහා ධාතු මේ කෙස්ලොම් ආදී මේ කොටස් නවදීවිතික ආදී මේ අභ්‍යන්තර රූපයේ ස්වභාවයත් Nirodhe දැකලා තම සපුරාම අභ්‍යන්තර බාහිර සකලිත රූපයෙන් නිදහස් වුණා කියන මොකද්ද? තමන්ගේ හිත බාහිර කිසිදු භෞතික දෙයක් යැපෙන්නේ නැහැ. ඒ මත ඔබ සතුටු වෙන්නේ නැහැ. ඔබ ඒ දෙය ඇති දෙයක් හැටියට ගත්තේ නැහැ. ගත්තේ නැහැ කියන මොකද්ද? බාහිර රූපයක් ඔබේ ලෝකේ නිර්මාණය වෙලා නැහැ. නිර්මාණය නොවුනොත් රූපයක් වයසට යෑමක් තියනවද? ලෙඩවීමක් තියනවද? මහලු වීමක් තියනවද? ප්‍රීවි ප්‍රයෝගයක් තියනවද? ඒ මොහොතේම සකල විද දුක්ඛයෙන් නිදහස් වෙනවා. රහතන් වහන්සේ ජරා මරණ වලින් නිදහස් වෙන්නේ මරණයෙන් නිදහස් වෙන්නේ පිරිනිවන් පාන අවස්ථාව නෙවෙයි පිනතුනි. අනුපදේශයේ නිර්වාණ ධාතුවේ පිරිනිවන් පාන අවස්ථාවේදී නෙවෙයි රහතන් වහන්සේ ජරා මරණ වලින් නිදහස් වෙන්නේ. රහතන් වහන්සේ කෙනෙක් ජරා මරණ වලින් නිදහස් වෙන්නේ සෝබදේශයේ නිර්වාණ ධාතුවේ ආසවක්ඛේ ඥාණයෙන් කෙලෙස් සංක්‍රාම ප්‍රහින කරන අවස්ථාව. බුදුහාමියා අවුරුදු 7 ආසවක්ඛේ ඥාණය ලැබනවා නම් ආසවක්ඛේ ඥාණය ලැබන අවුරුදු 7 ජරා මරණ නිදහස් වෙලා තව අවුරුදු 80 ජීවත් වෙන බුළු. ඒ 80ම ජීවත් වෙන්නේ රූපේ නිරුද්ධ කරපු කෙනෙක් විදියට රූපේ නිදහස් වෙලා ජරා මරණ වලින් ප්‍රිය විප්‍රයෝග වලින් මේ සතර විද දුක් සමුදායෙන් නිදහස් වෙච්ච ප්‍රඥාව ජීවිතය කරගත්තු පද්මෝපකාර ජීවිතයක් ගත කරන කෙනෙක් විදියටයි තමගේ ජීවිතය ගත කරන්නේ. හැබැයි උන්වහන්සේ කාලේ සාමාන්‍ය ලෝක ව්‍යවහාරයේ නොයෙකුවා ලෝක ව්‍යවහාරයට ගරු කරලා ලෝකයේ සමග නොගෙටි කාලය ගත කරන අතරේදී ලෝකයේ මිනිසුන්ට ලෞකික කුසලයේ දිනු කරගන්න, පින දිනු කරගන්න ඕන්ට උදව් කරමින්, ඕන් ධර්ම මාර්ගයට යොමු කරමින් ඔවුන්ට නිවන් දකින්නත් උදව් කරමින් උන්වහන්සේගේ මේ අවසාන ශරීරය අන්තිම දේහධාරී නිරුත්තමයන් වහන්සේ අවසාන නෙද්දක පියවෙනකම් ලෝකේ වෙනුවෙන් සිය යුතුකම මැනවින් ඉටු කරනවා. මෙන්න මේ ගමන් මගේ ප්‍රතිඵල විදියට දිපචක්කු ඥානය, ඒ වගේම පරිච්ඡේද විඥානය, දිබසෝත ඥානය, ඉදිවිද ඥානය ආදී මෙන්න මේ ඥානයන් සම්පාදනය කරගනිමින් තමයි ආසවක්ඛේ ඥානය කරා මේ ගමන මගේ මිශ්‍රාවකය ගමන් කරන්නේ. ඒ නිසා කාය කයනපස්සේ විහෙරති කියපු විදියට නැත්නම් සෝසතෝ අත්ථ සති සතෝ පස්සති කියන තැනින් ආස්වාස් ප්‍රස්වාසයෙන් පටන් ගන්නා වූ මේ ආධ්‍යාත්මික මේ විසිතුරු ගමන් මග උන්වහන්සේ උපරිම ලෙස දිනු කරගෙන සතර සතිපට්ඨානය සම්පූර්ණ කිරීම වශයෙන් අවසානයේ ඒ බාහිර සියලු ලෝකයේම නිදහස් වෙලා රූපෙන් නිදහස් වෙලා අභ්‍යන්තර නාමයන් දෙනොත් කිතයිසික පැත්තෙන් අනිත්‍යතාව බලමින් අභ්‍යන්තර අන්තයනොත් නිදහස් වෙලා යත්ත නාමච රූපංච අසී සම්බරුජ්‍යති කියපු විදියට නාම රූප දෙකෙනොත් ඒ වාගේම සංඥාවෙන් සමුදය සංඥාවෙන් සමුදය අන්තයනොත් නිදහස් වෙලා උන්වහන්සේලා සියලු දුක් වලින් මිදලා නිකලස්ස නිකලව සතියෙන් ප්‍රඥාවෙන් සිය ජීවිතයේ උපරිම ලෙස ගත කරනවා. ඉතින් අන්නේ සඳහා උපකාරී වෙන තමන්ගේ සතුට තමන් තුළින්ම මේ ජීවිත කාලයේදීම වර්තමාන මොහොතේ උපරිම ලෙස දිනු කරන්න පුළුවන් ධර්ම මාර්ගය බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කළේ. ඒ නිසා ඔබ සතර කළා වූ මහත් වූ පින කනිසංශය මහත් වූ ප්‍රාර්ථනාවක ඉෂ්ට විපාකය කුසල ඵලයක් මේ සංසාරගත අවස්ථාව ඔබේ ජීවිතයේ මේ සම්බුදු සාසනයෙන් ප්‍රතිඵල නෙලා ගන්න අවස්ථාවක් කියලා බොහොමත්ම සතුටට පත් ගන්න මේ උතුම් කුසල හේතුවෙන් ඔබ අප හැම දෙනාටම ධර්මාභෝධයෙන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දිනකට මේ අද අප සාකච්ඡා කර කායික සම්පති සූත්‍රය අස්සේ කිසියම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒ සඳහා අපි අවස්ථාව ලබා දෙනවා. හොඳයි, එහෙම නැත්නම් අපි මෙතනින් අවසන් කරමු. අපිට ලැබිච්ච කාලයත් අවසන් වෙමි යන්නේ. හොඳයි, ඔබ හැම දිනටම බොහොමත්ම පිං මේ උතුම් පොහොය දවසෙන් ඉති කරගෙන පින්තුන් බොහෝ දුර බැහැර ඉඳලා ඇවිල්ලා බොහොම කැපවීම කරලා මේ ස්වාමීන් වහන්සේලට දානමාන ආදී පූජා කරලා මේ නැත්තන්ට දානේ පූජා කරලා ඉතාම ලස්සන පින්කමක් මේ සිදු කළේ. ඉතින් මේ අහපු දහම මතක තියාගෙන ඊළඟ දවසේ පොහොය දවසට සිල් ගන්න එනකම්ම මේ කාරණා පුහුණු කරන අධිෂ්ඨාන කරගන්න. ඉතින් මේට අදාළ කරුණු තමන්ගේ යහළුවන් හමු වුණාමත් කතා බහ කරන්න. එතකොට තවත් මේ මතකේ අලුත් වෙනවා. ඒ වගේ මේ බණ වුණත් ඔබට ආයි අහන්න අවශ්‍ය නම් ඒකටත් පහසුකම් තියෙනවා. ඒවත් අහලා තවත් ඔබේ ධර්මඥානෙ දිනු කරගන්න බලන්න. ඒ නිසා ඔබ වෙනුවෙන් අපිට ලබා දෙන්න පුළුවන් ඉහළම දේ අපි ලබා දෙනවා. ඉතින් ඒක ලබා දෙන්නෙම මේ පින්තුනොත් ස්වාමින් වහන්සේලා කෙරෙහි විහාරස්ථාන කෙරෙහි සාසනය ගැන බොහොම ආදරයෙන් ගෞරවයෙන් කැපවීමෙන් කරන පින්තුන්. ඒ නිසා බොහොම ධාර්මිකව මෙහෙස මහන්සියෙන් හරියට කරන දේ තමයි ඔබ මේ සාසන වෙනුවෙන් කැප කරලා මේ විහාරස්ථාන නඩත්තු කරන්න, මේ ස්වාමීන් වහන්සේලාට පහසුවන් ලබා දෙන්න, මේ සියලුම දේ ඔබ කරන්නේ ලොකෝ කැපවීමකින් බව අපි හොඳින්ම දන්නවා. ඒ නිසා ඔබ එහෙම ඉහිලෙම සලකනකොට අපටත් ලොකු බරක් ඒක, අපටත් ලොකු වගකීමක් තියෙනවා. අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම දේ ඔබ වෙනුවෙන් ලබා දෙන්නට ඕන. ඒ නිසා ඒක අපට මගහරින්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා තමයි මේ ස්වාමින් වහන්සේලා හැම දිනෙකම උන්වහන්සේලාට පුළුවන් උපරිමෙන් ඔබ වෙනුවෙන් මේ විහාරස්ථාන ලස්සනට තියන්න ලොකු මහන්සියක් දරනවා. ඒ වගේම ඔබට මේ දහම් පණිවිඩය ඉහළම ආකාරයෙන් ඔබට දෙන්නට සහ මේ දහම තව ලෝකයේ බොහෝ දෙනෙකුට ප්‍රචාරය කරන්න මේ ශාසනය තව බොහෝ කාලයක් ගෙන යන්නට උන්වහන්සේලා විශාල පරිත්‍යාගයකින් පරිශ්‍රමයකින් කටයුතු කරනවා. ඒ නිසා සියලුම ස්වාමීන් වහන්සේට අපි සෙත්පත්මින් ආශිර්වාද කරමින් මේ රැස් කරගත් සියලු කුසල් දහම් අපනමින් මේගේ ඥාතීහුද සමදුසික දෙවියෝද මේ පින් අනුමෝදන්ව සුවපත්ත්වා සුගතිගාමී වෙත්වා අවසන උතුම් නිවනින් සැනසෙත්වා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ උතුම් කුසල හේතුවෙන් පිනුදුන හැම දිනාටම මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළදීම ධර්මාභෝධය තුළින් උතුම් නිර්වාණාභෝධය සාක්ෂාත් කරගන්නට මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිම්භයා සෝඛම් පන්තා ච නිස්සෝඛා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.